සාදු සාදු සාදු සංසාර සාරෝග විනිතනි සම් සම්නිත සාතං සුචිතාදි සම් සම්දීර කං සොන්න තනු පලාසම් සංලාපදේසින් පනමේ විසාසම් සංසාභිගං කේවල මෝහනාසම් සන්නාහ පන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදං සිංහත ගෝර පාසම් සම්පාර ගාමින් සුචිතාර වාසම් සංවාර සංඝම් පනමේ රසාසම් සතර සැලසායුර නවතා නිවන් වැද සැතිර නැනැති දිරිමත් රං පසක් ලෙද නිතර දිනෙන තුම් සදහම් දෙසන ලද වැසිර වදිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසිම් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුම් ඇති නසන වදිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙහන සිය යුතු පවු හැම නසන බව මෙමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අපාරුතාතේ සම්මම තස්ස ద్వාරා ඒසෝ චවන්තෝ පමුංසන්තු සන්දං විහින්ත සංඝේ පගුණං නභාසයෙන් ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මේ. ලස්සනරිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේගේ නමස්කාරයෙන් සැදැවත් වාසනාවන්ත පින්තුනි, 2560 බුද්ධ වර්ෂයේදී ඇසළ පුන් පොහෝ දින සිල් සමාදන් වූ පින්තුන් දැන් බලාපොරොත්තු වන්නේ පස්වර යාමේ සිදු කෙරෙන ධර්ම දේශනාවට, ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. පින්තුනි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මේ පින්තුන් කලින් සජ්ජහනා කළ ධම්මචක්ක සූත්‍රයේ පිළිබඳවයි. ධම්මචක්ක සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා තුරින් මුල්ම අවස්ථාවේදී දේශනා කරපු කරුණ ඇතුළත් සූත්‍රය හැටියට අපි සලකන්නේ. ධම්මචක්ක නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකයේ පුරා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ මුල් කාලයේ උන්වහන්සේ දේශනා කළ ආවෝ කාරණා ඇතුළත් අනුශාසනා ඇතුළත් පින්තුනේ, ධම්මචක්ක සූත්‍ර විතින් විට අපට දැක ගන්න පුළුවන් ත්‍රිපිටකය පුරා. නමුත් ඒ සියලුම කරුණු එකට අනුපිළිවෙලින් කැටි කරලා විස්තරාත්මකව සඳහන් වන්නේ විනය පිටකයේ මහාවග්ග පාළිය කියන කොටසේ. බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ උන්වහන්සේ සස්තතිය ගත කරලා ධර්ම දේශනා කරන්න ආරම්භ කළා. කාටද ධර්ම දේශනා කරන්න තීරණය කළේ? ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරන කලින් මොකද කරපු ප්‍රකාශය? ඊට පස්සේ කොහොමද පස්වග මහණුන් හමු වෙන්න ගියේ? ඔවුන්ට කොහොමද ටිකෙන් ටික බණ දේශනා කළේ? ඔවුන් සෝවන් වුණේ කොහොමද? ඔවුන් පැවිදි වුණේ කොහොමද? ඔවුන් උපසම්පදා වුණේ කොහොමද? ඒ අය රහත් භාවයට පත් වුණේ කොහොමද? මොන දේශන අහලද? ඒ සියල්ලක්ම පැහැදිලිව ප්‍රමාණිකව සඳහන් වන්නේ මහවග්ගපාලියේ මුල් කොටසේ. ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ධම්මචක්ක සූත්‍රය මහවග්ගපාලිය ආශ්‍රයෙන් තමයි කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, මේ සූත්‍රයේ මේ කාරණාවල ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් අවස්ථාවේදී උන්වහන්සේ කොහොමද තමන්ගේ සිතිවිලි මෙහෙව්වේ, කොහොමද උන්වහන්සේ කල්පනා කළේ කියන කරුණත්, ඊට පස්සේ උන්වහන්සේ ලෝකය පිළිබඳව තිබුණු ආකල්පය කුමක්ද කියන එක, ඊළඟට ඒ ආකල්පය සහිතව ඉන්නකොට උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට මුලින්ම උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ කුමක්ද කියන කරුණත් අපට දැක ගන්න පුළුවන් මේ සූත්‍රය තුළ. ඉතින් ඒ කරුණ සඳහන් කරද්දී අපට අපේ ජීවිතය තුළට හුඟක් වැදගත් කරුණු කාරණාවක් ඉගෙන ගන්න පුළුවන්. Now we are going to study the first discourse in Buddhism, Dhammacakka Sutta. When we discuss Dhammacakka Sutta, we can find some sort of information that which comes in Buddhism, especially after Buddha enlightened. How Buddha realized the world reality, and also how Buddha explained his first message to the first ascetic persons. Especially, you know, Buddha decided to explain his message first to, you know, Ārārakālāma and Uddhakarāmputta. When he mentioned those persons, actually they were not living, they had passed away. Then finally Buddha decided to explain his message to the, you know, five ascetic persons, Pasaka Mahanun. After Buddha went to visit them, then, you know, first of all Buddha explained the extremes that we should not go. Kama Sukallikana Yoga and Arthakila Matana Yoga. Kama Sukallikana Yoga means that there are some people in the world, they try to analyze the world. They try to become enlightened practicing some kind of, you know, enjoy in their life. There are some persons who try to attain enlightenment by practicing very difficult behaviors. At the very beginning of his sermon, Buddha explained these both things should be avoided. That is very important. On the other side, Buddha explained how we practice Eightfold Path. From right understanding to right concentration, there are 8 steps that we practice to become enlightenment. Here, you know, at the very beginning of this path, Buddha explained, first of all, we should have real understanding about the dependent origination, cause and effect. This is the heart of Buddhism. From its every sermon that we can see this message, that first of all, we should know the dependent origination, cause and effect, impermanence. What is the impermanence that Buddha has explained? Impermanence means every moment, our experience that we receive through our senses arises and ceases. When we have this understanding, we try to practice it through our life. Then for this path, Buddha explained, first of all, we should have good discipline or virtue, and also we have to practice tranquility or concentration, and also we should try to practice wisdom, intelligence. These are the 3 disciplines that everybody who wishes to become enlightenment should practice. And you know, when we discuss the Dhammacakka Sutta, the very first sermon that Buddha delivered, we can find this message. From beginning to end, now we are going to explain this message, and also especially when we discuss this discourse, we can find the Buddha's experience after he enlightened. Then finally, when 5 ascetics attained enlightenment, Buddha was so happy because, you know, Buddha practiced a lot of qualities in his sansari journey in the name of enlightenment, not only for his enlightenment. Buddha wanted to show the path to other people, which is the enlightened path. That is why he practiced these qualities for a long time in his sansari journey. After he enlightened, after 5 ascetic persons attained enlightenment, Buddha was so happy because this is his result. He did everything in the name of his enlightenment and also others' enlightenment. That is why Buddha was so happy. When we consider the Buddha's message, we can conclude all this discourse that first of all, we should have knowledge about the dependent origination. With the knowledge of dependent origination, we should practice 3 disciplines, virtue, concentration, and wisdom. And also, simultaneously, we should have clear knowledge about the 4 Noble Truths. 4 Noble Truths means Dukkha Satya, the truth of unsatisfactoriness, and Samudaya Satya, the origin of unsatisfactoriness, Nirodha Satya, the cessation of unsatisfactoriness or suffering, and the 4th one, Magga Satya, the path that leads to get rid of suffering or unsatisfactoriness. As much as we have understanding about the different origination, we know about, you know, ignorance, delusion. What is the ignorance that Buddha has explained? After experience, if we think it is happening, when we see something, when we hear something, if we think still it is happening, that is the experience. For example, if somebody has blamed you, as soon as you remember that incident, your mind goes to the past experience and your mind lives in the past experience. The reason is that you think that still that incident is happening. Then we suffer. We get angry because of ignorance. If we can overcome this ignorance, automatically we can overcome desire, anger, and lustful desire. And also, if we know this path, we are hurry to practice this message in this life itself. And we try to get the result. You know, as much as if we can practice this message and we can see the result, the reason is that, you know, one of the Dhamma's qualities is akaliko ehipattiko. It is immediately effective, visible results. As much as we can overcome ignorance, then gradually we can overcome desire or craving. On the other side, we can overcome anger. And also, we are ready to overcome delusion. Our success, our happiness, our skillfulness completely depends on how far we are clever to overcome anger, desire, and delusion. These three defilements mostly disturb our peace of mind. For that, Buddha has explained, we have to practice specially samatha and vipassana meditation, tranquility meditation, and insight meditation. Both of them are very important. By practicing tranquility meditation, we trained our mind to live in the present moment. We most live in the past or future. We lost our happiness because we are not clever to live in the present moment. If you are clever to live in the present moment in impermanence, you know, then we are ready to overcome suffering. We are ready to overcome unsatisfactoriness. This is the main doctrine that Buddha has explained in his very first sermon in Dhammacakka Sutta, which comes in Mahavagga Paliya in Vinaya Pitaka. This is the summary. Pinnatuni, මන්නම් වැඩිපුර කැමති සිංහලින් බණ කියන්න. නමුත් ඉතින් බැරි මතයන් වලදී ඉංග්‍රීසියෙන්ම කියනවා. ඉංග්‍රීසි දන්න හින්ද නෙවෙයි. සිංහලෙන් ඉංග්‍රීසියෙන් නොකිය බැරි නිසා. පින්නතුනි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ධම්මචක්ක සූත්‍රය ඇතුළත් මහවග පාළියන තොරතුරු ටිකයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මුල් දින කිහිපය තුළ පින්නතුනි, උන්වහන්සේ ඉතාම උසස් නිරාමක සෝයා භුක්ති විඳිමින් හිටියේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහාබෝධිය අභියස ඒ ආසන්නයේ තමයි සති කිහිපයක් ගත කළේ. ඉන්දියාවේ දැනට අපි සඳහන් කරන බුද්ධගයාව නැත්නම් බෝධගයා කියලා කියන ඒ ප්‍රදේශ ආශ්‍රිතව තමයි හිටියේ. පුරවේලාවෙහි නේරංජරා නදී තීරෙහි බෝධිරොක්ක මූලෙහි සම්බුද්ධත්වයට පත්ව බුදුහාමුදුරුවෝ දිනක් සංඝයායාමෙහි මුල් කාලයේහි දවසේ ආරම්භක සංඝයායාමයේ අවස්වරුවේ බුදුහාමුදුරුවෝ පටිසම්පාදෙ මෙනෙහි කළා. උන්වහන්සේ දැක්කා පටිසම්පාදයේ අංග ටික මුලින් ඉඳන් අගට දැක්කා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා විඥාන හට ගන්නවා, විඥාන නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා සලායතන ආයතන ඇති වෙනවා, ආයතන නිසා වේදන ඇති වෙනවා, වේදනා නිසා තෘෂ්ණාව ඇති වෙනවා, තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා, උපාදාන නිසා සසර භවයට යන කර්ම සකස් කර ගන්නවා, ඒ කර්ම සකස් කර ගැනීම නිසා නැවත ජාතියට එන උපත කරා එනවා, ඉපදුනොතින් ඉපදිච්ච කෙනාට මහලු වීම, ලෙඩ වීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ඒ දුක් ටිකෙන් නිදහස් වීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පටිලෝම විදිහට මෙනෙහි කරනවා. බුදුහාඳුරේ බැලුවා ඇයි මිනිස්සුන්ට මේ ලෙඩ වීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝග මේ දුක් ටික ඇති වෙන්නේ කියලා බැලුවා. බලනකොට බුදුහාඳුරෝ කල්පනා කළා මේකට ආසන්නතම හේතුව තමයි ඉපදීම කියලා. ඊට පස්සේ බැලුවා ඇයි ඉපදෙන හේතුව කියලා. ඊට පස්සේ බලනකොට උන්වහන්සේට පෙනී ගියේ භවය නිසායි. භවය කියන එකේ තේරුම් තියෙනතුනි සරලව ගත්තොත් දැන් ඔබ ඔබේ ජීවිතය ගැන හිතනකොට ඔබ ගෙදර ගැන කල්පනා කරනකොට ඔබ හිතනවා නම් ගෙදර තියෙනවා, ගෙදර අම්මා ඉන්නවා, ළමයි ටික ඉන්නවා, වාහනේ තියෙනවා. මේ ටික හිතනකොටම පින්නතුනි අපේ සිත ඒ දේවල් තුල බැසගෙන තියෙනවා. ඒ කියන්නේ නැවත භවයට යන සූදානම්. නැවත ඒ දේ හොයාගෙන යන සූදානම්. ඔබ එහෙම සිතවිල්ලකේ මානසිකත්වයක ඉන්නකොට මෙතනින් විඥානේ නිරුද්ධ වීමත් සමගම ඊට අදාළ තැනට යන ඔබ සූදානමින් ඉන්නේ. සාමාන්‍ය ප්‍රകൃති සියලු විතරක් නෙවෙයි පින්නතුනි අපේ නින්දෙදී නිදාගන්න වෙලාවෙදී ගත්තත් අපි මේ ස්වභාවයෙන් නම් ඉන්නේ. නින්දෙදී කියලා කියනතනි සමාවක් නැහැ. දැන් නින්දෙදී ගහ බැනගත්තොත් හිර යන්නේ නැහැ. හැබැයි නින්දෙදී ගහ ගන්න වෙලාවට මිය ගියොත් කොහොමද? ඊට අනුව රිසල්ට් එක හම්බ වෙනවා. දැන් අපි හිතන්නේ හිනදි කරන දේවල් ඔක්කොම සාමාන්‍ය දේවල් කියලා නෙමෙයි. ඒත් පින්නතුනි හිත යටිහිත ක්‍රියාත්මක වන අවස්ථාව. ඉතින් ඒ උත්සාහයේ ප්‍රමාණයට කුසල කුසල දෙපැත්තටම අපට විපාක තියෙනවා. ඒ නිසා තමයි පින්නතුනි අපි හැකිතාක් දුරට කුසලයේ දිනු කරගන්නට ඕන. අපට මරණාසන්න මොහොත ලඟුණු වෙලාවෙදී අපි හිත හදාගන්න කියලා අපිට කරන්න බෑ ඒක. ඒ වෙලාවේදී මහා දේවල් ටිකක් හිතට සිතුවිලි ධාරාවක් ගලාගෙන එනවා. ඉතින් ඒ මොහොතට කලින් අපේ මනස දිනු කරලා හිත හැකිතාක් දුරට කුසලෙන් අපි ශක්තිමත් කරගන්නට ඕන. අපි සිහින දකිනකොට සිහිනේදී අපි දකින සිහිනේදී බය වෙන සිහිනයක් නම් අනේ මට බය නොවී ඉන්න ඕන කියලා හිතුවට පුළුවන්ද? බය නොවී ඉන්න බෑ. හිතට යම්කිසි දැඩි අමනාපයක් වන හිණයක් අපි දකිනවා නම් අනේ දැන් අමනාප වෙන්න හොඳ නෑ, ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙන අමනාප වෙන්න හොඳ නෑ කියලා පුළුවන් ද අපට සිහිනේදී මෙදෙන්න? පුළුවන් කමක් නෑ වෙනතනි. ඒ සිහිනට යන්නේ අපි ප්‍රායෝගික ලෝකෙදී කරන දේවල්. මරණාසන්න මොහොතේදී පින්නතුනේ වගේ මරණාසන්න මොහොතේදී අපේ හිත යමකට ඇලුනා නම් ඇතැම්මිට ගිනි දැල්ලක් එන්න පුළුවන්. ඒ ගිනි දැල්ලට අපි එවලේ ආසා කරනවා. ඒ ගිනි දැල්ලත් එක්කම ඊට අදාළ තැනට යනවා. ගියා. අපි හිටිය කාලෙෙහි මල් පූජා කරලා තියෙනවා නම්, දානේ දීලා තියෙනවා නම් ඊට අදාළ සිතිවිලි අපි එනවා. ඊට අදාළ තැනක අපි ප්‍රතිසන්දිය ලබනවා. ඒ නිසා මල් මාලා, ගිනි ජාලා මේව පින්නතුනේ අපි පුරුදු කරපු විදියට අපේ සිතට නැගෙනවා. ඒ නිසා ඒ සඳහා තමයි අපි විශේෂයෙන්ම ධර්ම ප්‍රගුණ කරන්න ඕන. මේ අපි සසර ගමනක් යන නිසා. සසර ගමන විතරක් නෙවෙයි පින්නතුනේ, ධර්මය අකාලික බව නිසා, සාන්දෘෂ්ටික බව නිසා යම් තාක් දුරට අපි අපේ හිත දියුණු කරගත්තා නම් ඒ දියුණු කරගත්තු ප්‍රමාණයට අපේ ජීවිතයේ සතුට දියුණු ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකෙ මිනිස්සු සතුට ලබන්න කියලා කරන දේවල් පිනුතුනි බොහොම වෙහෙසකර දේවල්, බොහොම මහන්සි දේවල්. දැන් බලන්න නිමාඩු දවස් වෙනකොට මිනිස්සු සතුට ගත කරන්න යන විදිය බලන්න. හුවා බඩු බැඳගෙන සයිකල් ටික, මෝටර්සයිකල් ටික ඔක්කොමත් වාහනේ පිටපස්සේ බැඳගෙන, සමහර බෝට්ටුවකුත් පස්සේ කැලේ එල්ලගෙන මේ දුර ගමනක් යන සතුට විඳිනනේ. ගිහිල්ලා බලන්න පිනුතුනි පයිසිකල් පැදලා, බෝට්ටු පැදලා එනකොට බලන්න පිනුතුනි සතුට කොහොමද කියලා නේ. ඔබ මේ ගත කරන පැය කිහිපයක සතුට, එයා සති ගාන ගිහිල්ලා මේ විවේකයේ ගත කරන එකේ තියෙනවද ඇත්තටම? පිනුතුනි බලන්න ඒ අය අපි තරම් ධර්මය දන්නේ නැහැ. ඒ අය අපි තරම් ධර්මය දන්නවා නම් මේ පැත්තේ තැම්මිට ප්‍රැක්ටිස් කරන කට්ටිය. පිනුතුනි අපි හුවාක් වාසනාවන්තයි, අපි මේ සතුට ලබන ක්‍රම අපි දන්නවා. සවසට පින්නතුනි ඔබේ ගෙදර පහන් ටිකක් පත්තු කරලා භාවනා කරනකොට ඔබ පන්සලට ඇවිල්ලා හවස පහන් ටිකක් පත්තු කරලා බෝධි ළඟ වාඩි වෙලා ටික වේලාවක් විනාඩි 10ක් 15ක් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනා කරනවනම් පින්නතුනි ඒ සතුට අර සති ගානක් දුර බැහැර ගිහිල්ලා ලබන සතුටට වඩා බොහොම ඉහළ මානසික සුවයක් ඒක. ඒකට අරතරම් වියදම් වෙන්නේ නැහැ. අරතරම් මහන්සියකුත් නැහැ. අරතරම් කාලයක් අප වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්තුනි ධර්මයේ හැටියට ලෝකෙ මිනිස්සු සතුට ලබන්න කියලා කරන දේවල් හරියට හරියට බඩගිනි වෙච්ච වෙලාවක හරියට උග්ගහක් දෙනවා වගේ. බඩගිනි වෙලාවට උග්ගහක් දුන්නාම කොහමද? ඒ උග්ගහ කපන්න ඕන, සුද්ධ කරන්න ඕන, වාක් මහන්සියෙන් තමයි ඒක ඊට පස්සේ හපන්න ඕන. බොහෝම අමාරුවෙන් තමයි යාන්තම් ඉස්ම ටිකක් බේරගන්නේ. ඉතින් වාක් මහන්සියල තමයි ඒ ආස්වාදය ලබන්නේ. ඒ වගේම ඊටාම දැඩි බඩගිනින් ඉන වෙලාවට හරියට වී ටිකක් දුන්නා වගේ. බඩගිනින් ඉන වෙලාවට වී ටිකක් දුන්නාම කොහමද? ටිවිඩ එක කන්න බෑනේ. ඊට පස්සේ වී ටික කොටන්න ඕන, කොලන්න ඕන, හාල් හදලා හාල් කන්නත් බෑනේ ඊට පස්සේ. හාල් ලිපේ තියන්න ඕන, තම්බන්න ඕන, හාල් බත් විතරක් කන්නත් බෑනේ. ඊට පස්සේ වෑංජනත් ඕන, වෑංජන විතරකුත් බෑ. ඊට පස්සේ සෝස් සර්ග ඕනනේ. ගාම් ජාති දාලා දාලා තමයි ඊට පස්සේ යාන්තම් ඔන්න කෑම ටිකක් කන්නේ. පින්තුන් ලෝකේ මිනිස්සු දැන් අපි කිව්වේ සරල දෙයක් පින්තුනි. දැන් බලන්න ඔබ දරුවෙක්ගේ දියුණුව බලන්න. දරුවෙක් ඔබ මෙහි කරලා ඒ දරුවගේ සුවයක් විඳින්න ඔබ වසර කීයක් නම් ඒ දරුව වෙනුවෙන් කැප ගන්නවද? ඇතැම් වෙලාවට ඔක්කොම ඉවර කරලා බලනකොට දරුවගේ විවාහ මංගල්‍යයට සූදානම්. ඊට පස්සේ දරුව නිදහස් කරලා ඉතින් සමන්ට නිකන් ඉන්න වෙයි. පින්නතුනි අනිත් පැත්තෙන් බැලුවොතින් බලන අපේ ජීවිතවලම අපි එක උපාධියක් ලබන්න ජීවිතයේ වසර කීයක් නම් කැප කළාද? ඒ කැප කළා අන්තිමට අපි ලබන්නේ මොකද්ද? මාසික වැටුපක් විතරයි නේ ලබන්නේ. පින්නතුනි මේ දේවල් කරන්න එපා නෙවෙයි. අපි මේ ආධ්‍යාත්මික ගමන් මඟ සහ අපි එදිනෙදා ලබන දේ අතරේ වෙනස හඳුනා ගන්න. එනිසා තමයි බුදුහාමුදුර දේශනා කළේ මණ්ඩපේය මිදම් වික්‍රේ බ්‍රහ්මචර්යං. මහණෙනි මේ බමතර කියන එක හරියට මේ වලියක් වගේ කියලා. හරියට බඩගිනි වෙච්ච කෙනෙකුට දැඩි කුසගිනින් ඉන වෙලාවක දීපු මේ වලියක් වගේ කියලා. ඇයි මේ වදයක් වගේ කිව්වේ? මේ වදයක් දුන්නා අපි නතුනේ ඒක ඉතින් අමතර රසකාරක මොකද දාන්න ඕනේ නැහැ නේද? උයන්න ඕනත් නැහැ. හොදන්න ඕනත් නැහැ. එහෙමම කට දාගෙන කන්න පුළුවන්. ඒවලෙම ශරීරයට ඒක අවශෝෂණය වෙනවා. ජීර්ණ වෙනවා. ඉක්මනටම තමයි ශක්තිය ලැබෙනවා. පින්නතුනේ මේ ධර්මයෙන් ලැබෙන සතුටත් අන්නේ වගේ දෙයක්. ඒ නිසා අපි එදින දා අධ්‍යාපන කටයුතු, රැකගෙන ආරක්ෂා කටයුතු, දරුවන්ගේ යුතුයකම් කරන අතරේ පින්නතුනේ අපි ජීවිතේ මූලිකත්වය දෙන්න ඕන. ප්‍රධානතම අපේ ජීවිතයේ ප්‍රමුඛ ස්ථානය දෙන්නට ඕන ධර්මයේ ඉගෙන ගැනීමත්, ඒ ධර්මයේ හැසිරීමත්. ඒ වගේම පින්තුනි ඒ ධර්ම මාර්ගයේ යනකොට බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කළා ආරම්භයේදීම විනෙය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කාරණය. සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාඳුරු දේශනා කළා ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සතාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක දෝමනස්සනං අත්තංගමාය ඥාය සදිගමාය නිබ්බානස්ස සච්චිකිරියයි කියලා කියලා. මෙන්න මේක තමයි දුක් දෝමනස්ස වලින් නිදහස් වෙන්න, විමුක්තිය සාක්ෂාත් කරගන්න, දුකෙන් නිදහස් වෙන ඒකයන මාවත කියලා සතර සතිපට්ඨාන දේශනා කරලා බුදුහාඳුරු මුලින්ම දේශනා කරනවා විනෙය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කාරණා දෙකක් මුලින්ම බැහැර කරන්න ඕනේ. මොකද ඒ කාරණා දෙක. එකක් තමයි අභිජ්ජහ. අභිජ්ජහ කියන්නේ දැඩි ලෝභය. සම්පූර්ණම ලෝභය නෙවෙයි. අපිට එකපාර ලෝභය නැති කරන්න බෑ. දැන් කාමරාගේ නැති වෙන අනාගාමී වීමේදී. සම්පූර්ණම ලෝභය නැති වෙන රහත් වීමේදී අසුමානෙන් නැතිවීමත් එක්ක. නමුත් ආරම්භයේදීම දැඩි ලෝභය කියන කඩු කර ගන්නට ඕන. දැන් මේ පින්තුම් වාදිනා මේ දැඩි ලෝභය අඩු කරගත්තා. ඒ නිසා තමයි මේ ඔබට ධහම ලැබෙන්නේ. ඔබ දැඩි ලෝභයෙන් ඉන්න කෙනෙක් නම් ඔබට මේ ධහම ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තමයි වෙනතුනි අවිජ්ජහ දෝමනස්සං. දෝමනස්ස හිතේ විරසක බව, අමනාප බව කියන එක අඩු වෙන්නට ඕන. වෙනතුනි මේ දෙකම අවශ්‍යයි ධර්මාර්ගය ආරම්භින් නම්. එක පැත්තකින් පරිත්‍යාගයේ සීලය වෙන්නට ඕන, අනිත් පැත්තෙන් මෛත්‍රිය වඩන්නට ඕන. මෙන්න මේ දෙක දියුණු වීමත් එක්ක තමයි ඔබ අහන ධර්මය ඔබේ ජීවිතයට අවශෝෂණය වෙන්නේ. ඔබේ ජීවිතය තුළින් විකසිත වන්නේ මෙන්න මේ ගුණධම් දෙක තිබිච්ච ප්‍රමාණයට. එනිසා පින්වතුනි මෙන්න මෙතන අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් මේ ධර්ම මාර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආරම්භ කරන්නේ කලින් උන්වහන්සේ මේ පරිසම්පාදයේ ආරෝහණ අවරෝහණ කෙනෙක් මෙහි කළා. ඉතින් මුලින් නම් අගට මෙහි කළා. අගින් දැන් භවයේ දැන් අපි කිව්වා ජරා මරණ වලට හේතුව ඉපදීම. ඉපදීමට හේතුව භවය. භවයට හේතුව උපාදාන. උපාදාන කියන්නේ මේව තමන්ගේ ළඟට ඇදගන්න ස්වභාවය. දිට්ඨි වශයෙන්, කාම වශයෙන්, සීලබ්බත වශයෙන්, අවිද්‍යාව වශයෙන් අපි යම් යම් දේවල් ළඟට ඇදගන්න ගතියක් තියෙනවා. මෙන්න මේක තමයි භවයට හේතුව. මේක තමයි උපාදාන කියලා. ඒ උපාදාන වලට හේතුව තෘෂ්ණාව. එතකොට යමකට ආසා කිරීම නිසා තමයි මේ පැතරෙන්නේ. තණ්හාපච්චය උපාදානම්. ඊට පස්සේ කළා දේශනා කළා ඇයි උපාදාන ඇයි තණ්හා ඇතිවන්නේ? තණ්හා ඇතිවන්නේ වේදනා නිසා. වේදනා කියන්නේ ඇසින් රූපයක් දකිනකොට ඒ දකින දේට අදාළව ඇතිවන වේදනාව සැප දුක් උපේක්ෂාදී වේදනාව. මේ වේදනාවෙන් වැටගත්තොත් ඊට අදාළ කර්ම අනිත් එක වෙනවා. ඊට පස්සේ දේශනා කළා ඇයි මේ වේදනාව ඇතිවන්නේ? වේදනාව ඇතිවන්නේ ස්පර්ශ නිසා. ස්පර්ශ කියන්නේ යමක් අපේ දෙස බලනකොට අන්න ඒ රූපය, ශබ්දය පිළිබඳව නොදැනුවත් සමත් එක්ක ඒක ස්පර්ශයට අපි ඇරුණොතින් ඒත් එක්ක අනිත් වේදනා ටික හට ගන්නවා. ඊට පස්සේ සඳහන් කළා ඇයි ස්පර්ශය හටගත්තේ? ආයතන නිසා. සලායතන. සලායතන කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියවල යථා ස්වභාවය අපි නොදැන ගත්තොත්. දැන් අපි හිතුවටින් මේ පේන ඇස මේ රූපය බලනකොට බලන්න කලනොත් තිමිති රූපයක් අපි මේ බලන්නේ කියලා හිතුවොත් අපි මේ ආයතන ළඟදී අදක්ෂ වෙනවා. මේ ඇස මේ කන කියන එක පිනුතුනි උපතින් අපට ලැබිච්ච එක මාංශ ඇස. මාංශ කන. නමුත් බුදුදහමේ දේශනා කරන ඇස කියන එක ඒ මොහොතට හේතු ඇති විට හටගන්නා වූ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ඇස තමයි බුදුදහමේ සඳහන් කරන මේ ආයතන කියලා කියන්නේ. මේ ආයතන පිළිබඳව අනවබෝධ නිසා තමයි අපට වේදනා ආදී ස්පර්ශ ආදී ඇතිවන්නේ. ඊට පස්සේ සඳහන් කළා ඇයි මේ සලායතන ආයතන දෙක ඇති වුනේ? නාම රූප නිසා. ඒ කියන්නේ අපේ සිතුවිලි ටිකට අපේ මේ රූප ස්කන්ධයේ පිටවෙලා තියෙන අනවබෝධ නිසා තමයි මේක ඇති වුනේ. ඒකට හේතුව තමයි නාම රූපට හේතුව තමයි විඥාණය. විඥාණයට හේතුව තමයි සංස්කාර කර්ම රැස් කිරීම. ඒ කර්ම රැස් කිරීමට හේතුනේ මොකද්ද? අවිද්‍යාව නොදැනීම. අවිද්‍යාව කියලා කියන්නේ අපි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් රූප ශබ්ද ආදී ගන්නකොට ඒ රූප ශබ්ද පිළිබඳව දැකලා අහලා අපේ හිත බාහිරට බැස ගන්නවා නම් මේක තියෙන්නේ බාහිරයි කියලා බාහිර තුල හිත බැස ගන්නවා නම් මේ බැසගන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. කණ්ණාඩියක් ළඟට යන කෙනාට තමන්ගේ පින්තූරය බලන්න තමන් දන්නවා නම් මේ කණ්ණාඩිය කියන එක හරියට එයා කවදාවත් බාහිර රූපේ අල්ලන්නේ නැහැ. බාහිර රූපේ මගේ කරගන්න යන්නේ නැහැ. එයා දන්නවා බාහිර බලනකොටම මේ පැත්තේ තියෙන්නේ කියලා. එයාට ඒ කණ්ණාඩියෙන් තමන්ගේ රූපේ නිසා එයාට කෙලෙස් ඇතිවන්නේ නැහැ. ඒක ඒ තමන්ට ඒ පිළිබඳව මානසික පීඩාවක් ඇතිවන්නේ නැහැ. තමන් මහලු වෙලයි කියලා දකින එක වෙනම එකක්. නමුත් ඒකේ කණ්ණාඩිය රූපයට කවවත් හානියක් කරයි, ඒකට බාධාවක් කරයි කියන ඒ කෙලෙස් ටික තමන්ට හටගන්නේ නැහැ. මොකද තමන්ට ඒ පිළිබඳව නොවන තියෙන නිසා. අන්න ඒ වගේ තමයි අපට මේ ලෝක යථාර්ථය පිළිබඳව සැබෑ නුවණක් නැති වුණොතින් ඊළඟට යන පියවර ටික වළක්වන්න බෑ. ඒ යන පියවර තමයි මේ සඳහන් කළේ ආරෝහණ අවරෝහණ ක්‍රමයට. එතකොට අපි නුවණ දිනු කිරීමත් එක්ක අපට මේක එකපාරින්ම අවිද්‍යාවෙන් දුර වෙන්න පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික අපි මේ නුවණ එකතකින් අහලා දැනගන්නවා, එකතකින් නිතර සිතනවා, එක පැත්තකින් භාවනා වශයෙන් මෙනෙහි කරනවා, කරන්න මේ අවිද්‍යාවේ තියෙන ප්‍රබලත්වය අඩු වෙනවා ටිකෙන්. ප්‍රබලත්වය අඩු වෙනවත් එක්කම අපේ ආයතන තීනු වෙනවා. අපේ සෙන්සස් ෂාප් වෙනවා. ඒ කියන්නේ ආයතන කුසලතාවය ඇති වෙනවා. අපි දන්නව හින් රූපයක් දකිනකොටම මේ මොහොතේ ඇති වෙන එකක් කියලා බලන්න අපි වේගවත්ව හිතේට යොදනවා. යෙදුවට පස්සේ ඒකේ පස්සේ අත්දැකීම පස්සේ හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකෙන් කියන්නේ අපි මේ දකින හන දේවල් අමතක කරලා ඉන්නවා කියලා. අපි ගෙදර දොලේ වැඩ කරනවා, මොකක් හරි ෆෝම් එකක් පුරවන්න ඕන නම් ඒවත් කරනවා. ඒ සම්මුති ලෝකයේ තුල ඒවන් ටික අපි කරනවා. නමුත් පරමාර්ථ ලෝකේ යථාර්ථය අපි නුවණින් අවබෝධ කරගන්නවා. එතකොට මෙන්න මේ යථාර්ථය තමයි බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් අවස්ථාවේදී මෙන්නේ කලේ. මේකට කියනවා කටිසම්පාදයේ මෙහි කිරීම කියලා. මුල් අවස්ථාවේදී ආරෝහණ අවරෝහණ කියන ක්‍රම දෙකටම මෙනෙහි කළා. මුලින් ඉඳන් අගටයි, අගින් ඉඳන් මුලටයි. ඊට පස්සේ රාත්‍රී මධ්‍යම යාමේදී නැවත ආයෙ මුලින් ඉඳන් අගට සිහිපත් කරනවා. සිහිපත් කරන්නේ කරන මොහොතක් පාසා පින්නතනේ බුදුහාමරට අපමණ මානසික සෝයා ප්‍රීතියක් හටගත්තා. ලෝක ධර්මතා ලෝක යථාර්ථයේ සිහි කරන පින්නතුනේ ඒ යථාර්ථයේ තුල ප්‍රඥාව බැසගත් තරමට පින්නතුනේ තමන්ගේ හිතේ නිරාමස සෝයක් ඇති වෙනවා. ඇයි කිසිනු දෙයකට තමන්ට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ධර්මෙ මෙනෙහි කරන අවස්ථාව. ඉතින් මේ ධර්මෙ මෙනෙහි කරන කියන එක සාමාන්‍ය පුතර්ජන කෙනෙකුට විතරක් නෙවෙයි. බුදුහාම දේශනා කළා සීක පුද්ගලයෙකුට මානවකම ලැබු වෙනත් මේක කරන්න ඕන. ඇයි ඊළඟ රහත් භාවය සඳහා රහත් භාවයට පත් වෙච්ච කෙනෙක් මේක කරන්න ඕන. බුදුහාමුදුරුවෝ මේක කරනවා. ඇයි ඒ? දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා කියලා. ජීවත් වෙන කාලේ තවදුරටත් මානසික සුවය සඳහා දිගටම මේක මෙනෙහි කරමින් ඉන්න. පින්නතුනේ පටිසම්පාදය, ත්‍රිලක්ෂණය මේ කරුණ මෙනෙහි කරන්න මේව තමන්ගේ යාළුවන් බවට පත් වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒවා දැන් අපේ පිටස්තර ලෝකේ අපේ හතුරන් විදියට ඉන්නේ දැන්. අපි හරිය බයයි මේවට. නමවත් කියන්න කැමති නැහැ. දැන් ඒක නිසා දැන් මේ බටහිර පරිසරේ කෙනෙක් මහලු වුණාම මහලු බව පෙන්වන්නේ නැහැ. ලෙඩ වුණාම ලෙඩ වුණු බව පෙන්වන්නේත් නැහැ. මරුණාට පස්සේ ඇතැමිට මරණය පෙන්වන්නේත් නැහැ. පෙන්වුවත් ඇතැමිට හොඳට ලස්සන කරලා ජීවත් වෙලා හිටිය කාලයටත් වඩා හොඳට ලස්සන කරලා තමයි පෙන්වන්නේ. ඉතින් හිතෙනවා ජීවත් වෙන ඇඩක් හිතෙනවා මැරෙන්නේ කියලා ඒක දැක්කම. පෙන්වතුනේ ඒ තරම්ම ලස්සන කරන මොකද මේ යථාර්ථය වහන්න. මොකද ඒගොල්ලන් බයයි මේකට, මේක වෙනස් වීමට බයයි, කතා කරන්න බයයි, පෙන්නන්න බයයි. නමුත් බුදුදහමේ කරන්න පින්නතුනේ මේ අතරේ හොඳට විවර කළ දීලා මේකම තමන්ගේ ජීවිතය කියන එක නුවණින් දකින්න හුරු වෙනවා. කොරෝනාට පස්සේ පින්නතුනේ ඒ යථාර්ථය සමග විරසක බවක් ගැටුමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකම යා ජීවිතය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ. දැන් අපිට දුක හටගන්නේ අනිත්‍ය නිසා නෙවෙයි. ඒ අනිත්‍යද අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. ඒකයි දුක. ඒ වගේම අසුබ නිසා නෙවෙයි. ඒ අසුබද අපි සුබයි කියලා හිතාගෙන ඉන්නවා. දුක නිසා නෙවෙයි, සැප නිසා නෙවෙයි. ඒ සැප අපේ දුක නිසා නෙවෙයි, දුක සැපයක් කියලා හිතනවා. ඒ වගේම අනාත්ම නිසා නෙවෙයි. ඒ අනාත්මයේදී අපි ආත්මයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මේ ටික හරියටම දැනගත්තට පස්සේ පින්නතුනේ අපටයි ගැටමක් නැහැ. අපිට ඒක ජීවිතය බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒකම අපේ ජීවිතය බවට පත් වෙනවා. එතකොට මේ ධර්මයේ තුලින් කරන්නේ පින්නතුනේ අන්‍ය අවබෝධය ලබා දෙන එක. එතකොට හැම ස්තරයකම ආධ්‍යාත්මික වශයෙන් හැම ස්තරයකම ඉන්න කෙනෙකුට බුදුහමෝ දේශනා කරනවා මේ පරිසම්පාදයේ කරුණ මෙනෙහි කරන්න, දස සංඥා මෙනෙහි කරන්න. ඒ තරක් නෙවෙයි විශේෂයෙන් බුදුහමෝ දේශනා කරනවා පංච උපාදාන ස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහේ සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව නිස්සරණ කියන මෙන්න මේ පහ බුදුහාඳුර කියනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුත්‍රයාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන තෙක් සුවසේ විසීමටත් සියලුම දෙනාට මම දේශනා කරන්නේ මේ එකම කාරණේ කියලා. මේ ස්කන්ධ පංචකය අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, සුඛම, හෝලාරික, හීන, පණනීත ආදී වශයෙන් දුරළඟ වශයෙන් 11 ආකාරයක් තියෙනවා. මේ 11 ආකාරයෙන්ම තමන්ගේ චින්තනයේ නිතර මෙහෙ වෙනකොට පිනතුනේ තමන්ගේ කුසලයේ ඉහළටම ශක්තිමත් වෙනවා. තමන් ඇතැම් විට දානමාන කරණේව සිය ගානකේවා ඇතැම් විට විනාඩි ගානකින් ඒ සියලුම පින්කම් පසුතල යන්න පුළුවන් මේ හිතන මානසිකත්වයෙන්. අනිත් පැත්තෙන් පින්නතුනේ තමන්ගේ අකුසල කර්ම ශක්තියෙන් එන්න තියෙන ඒවා විශාල වශයෙන් දුර්වල වෙනවා මේ මානසිකත්වයත් එක්ක. ඇතැම් විට එහෙම දුර්වල කළත් බැරි වෙන අකුසල ධර්ම එනවා නම් ඒ එන වෙලාවේදී පින්නතුනේ ඒවට යථාර්ථවාදීව මුහුණ දෙනවා. ඇයි ඒකට හේතුව බාහිර රූපයකින්වත් ශබ්දයකින්වත් කියන දුකක් දෙන්න බෑ. අපේ අතීත කර්ම විදියට රූප ශබ්ද ආදී ලැබුණට රූප ශබ්ද ගන්ධ රස කියන ඒවා මේ හතර පින්තුණී සැපවත් දුකවත් නෙවෙයි. මේ උපේක්ෂා සාගතයි. කාය විඥානය විතරයි සුඛ හෝ දුක සාගත වෙන්නේ. ඇසින් දකින රූපයේ සැපවත් දුකවත් නැහැ. කනෙන් ලබන ශබ්දයේ සැපවත් දුකවත් නැහැ. දැන් අපි කියමු කෙනෙකුට බනිනකොට කෙනෙක් දුක් වෙනවා. ඇතැම්ට ළඟින කෙනා හිනහ වෙනවා. ඒකම අහලා දැන් මම කෙනෙකුට හිත රිදෙන දෙයක් කියනකොට එයාට හිත රිදෙන පුළුවන් තවත් කෙනෙක් ඒකම අහලා හිනහ වෙනවා. එතකොට අර ඒ වේදනාව ආවේ මම කියපු වචනින්ද? මම කියපු වචනෙන් නම් දුක ආවේ දෙන්නම දුක් වෙනෝනේ. නමුත් එක්කෙනෙක් කිනා වෙනවා එක්කෙනෙක් දුක් වෙනවා. මේ වගේ පින්නතුනි රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ හතරෙන් සැපක්වත් දුකක්වත් දෙන්න බෑ. ඒක උපේක්ෂා සහගතයි. එහෙනම් සැප හෝ දුක ඇති වෙන්නේ කොහොමද? ඇතිවන්නේ අපේ සංඥා වේදනාවට අනුව, අපේ හිතන විදියට අනුව. ඒ නිසා මේ පැත්තෙන් වෙනස් කරගත්තොත් පින්නතුනි කර්ම ශක්තිය වශයෙන් සමන්ට දේවල් ආවත් පින්නතුනි එතෙන්දී බුද්ධිමත්ව හිතනකොට ඒ ප්‍රතිඵලය සමන්ට දුන්නට සමන්ට දුක් පැත්ත එන්නේ නැහැ. දැන් ඒ නිසා තමයි ලෝසක හඳුරු පින්ඩ පාතේ වඩිනකොට සාමිනාසල දානි බෝධාසල ලැබුණේ නැවහතර කිසිම ගහනක් නැහැ. නිර්ආහාරව හිටියේ කියලා උන්වහන්සේගේ වේදනාව සමංගේ කරගත්තේ නැහැ. ලැබුණා නම් උන්වහන්සේ ඉතින් ඒ දීපුවයට පුණ්‍යහන මොදනා කරන මෙච්චරයි. දුන්නේ නැහැ කියලා මේ පැත්තේ දුක් ටික ආවේ නැහැ. ඉතින් අන්න ඒ මට්ටමට හිත දිනු කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. එක පැත්තකින් අකුසලනේ අකුසලවල ප්‍රබලත්වය අඩු කරනවා. අනිත් පැත්තෙන් ඒවත් මැඩගෙන එන ටිකක් තියෙනවා නම් අනිත් පැත්තෙන් මේ කර්ම චක්‍රයෙන් එන ටික ධර්ම චක්‍රයෙන් ආවරණය කරගන්නවා. ඒකට තමයි අපට බුදුදහම අවශ්‍ය වන්නේ. පින්නතුනි මෙන්න මේ ධර්ම කරුණෝ සිහි කරමින් බුදුහාඳුරෝ මුල් සතිය ගත කළා. ඉන්දියාවෙහි උරුවෙල් දනව්වෙහි නේරංජරා නදී තීරයේහි බෝධි රුක් මූලෙහි පරිසම්පදේ මෙනෙහි කරමින් කාලය ගත කළා. ඒ මුල් සතිය ගත කළා ඒ සමාධියෙන් නික්මිලා උන්වහන්සේ ඊළඟට පින්නතුනේ අජපාල නුගර කුමුලට ගියා. අජපාල නුගර කුමුල වැඩින්න අවස්ථාවේදී කුහුම්ක ජාතක කියන බ්‍රාහ්මණයෙක් බොහොම මාන්නකාර බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුහාඳුරනේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද කියලා. බුදුහාඳුර සඳහන් කරනවා බ්‍රාහ්මණයෙක් වන්නේ බාහිත පාපෝ බ්‍රාහ්මණෝ. තමන්ගේ ළඟ අකුසල විතරක බහාතපු කෙනා තමයි සැබෑ බ්‍රාහ්මණය වෙන්නේ කියලා. බාහිත පාපෝ බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ කියන සංකල්පය බුදුහාඳුරෝ ඒ අවස්ථාවේදී මේ බ්‍රාහ්මණයට විස්තර කළා. යම් කිසි කෙනෙකුට සියලුම කෙලෙස්යෙන් දුරු කළ මේ ලෝකෙහි නික්ලේශී මනසකින් ඉන්න පුළුවන් නම් අන්න ඒ තැනැත්තා තමයි සැබෑ බ්‍රාහ්මණය කියලා සඳහන් කළා. මෙන්න මේ විදිහට අජපාල නුගරුක මුල උන්වහන්සේ විවේකීව දවස් කීපයක් ගත කළා. ඊළඟට අජපාල නුගරුකෙන් නික්මිලා උන්වහන්සේ මුචලින්ද කියලා මිදෙල්ල ගස තියෙන සමීපයට වැඩම කළා. ඒ මිදෙල්ල ගස සමීපේ ඉන්නකොට පිණුතුනි මහා අකල් වැස්සක් වැස්සා. අකාල වැස්සක් වැස්ස අවස්ථාවේදී උන්වහන්සේට හේවණක් තිබුණේ නැහැ. මේ වෙලාවේ පිණුතුනි මුචලින්ද කියන නාගරාජයා ඇවිල්ලා 이르දිමත් නාගේ ඔහුට ශරීරය වෙනස් කරන්න පුළුවන් හැකියාව තිබෙන නාගේ ඇල බුදුහාඳුරෝ වට කරගෙන උන්වහන්සේට අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආබාධයක් නොවන විදියට අපහසුයක් නොවන විදියට දරණ ගහගෙන උඩ පෙනේ තියාගෙන හිටියා දවස් හතක්. මේ වැස්ස පුරාම ඔහු හිටියා. දැන් මෙතන මේ පින්කම කරන්නම මෙයා ආපු කෙනෙක්. පින්නතන දවස් හතෙන් පස්සේ මෙයා තමන්ගේ අර නාග වේශය අයින් කරලා මානවක වේශයක් අරගෙන මිනිස්සෙක් වගේ ඉදිරියට ඇවිල්ලා බුදුහාමරට වන්දනා කළා නික්මිලා ගියා. පින්නතුනේ මේ වගේ නාගයන් ගැන සඳහන් වෙන බුදුසසුනේ සමහර නාගයන් ඇවිල්ලා ඉඳලා තියෙන මහාන වෙලා 이르දිමත් නාගයන් මනුස්ස වෙස් අරගෙන මහාන වෙලා හැබැයි පස්සේ තමයි දැනගෙන තියෙන්නේ. දැනගත්තට පස්සේ මේ බුදුහාමරයා පිටත් කළ තියෙන මොකද එයාට මේ සාසනය ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා යවලා තියෙන බොහොම අඬාගෙන දුක් වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. පින්නතුනේ මේ සාසනේ පැවිදි වෙන්න ලැබෙන්නේ පින්නතුනේ මිනිස්සුන්ට විතරයි. ඇතැමිට ඉරිදිමත් නාගයෙකුටවත් තමන්ගේ වේශය වෙනස් කළවත් පැවිද්දක සම්මතව ලබන්න බෑ. ඒ තරම් දුර්ලභ දෙයක් මේ ශාසනයේ. ඉතින් කෙසේ වෙතත් මේ මුචලින්ද නාගරාජ්‍ය බුදුහාඳුරන්ට මේ වගේ සේවන සැලසුවා. ඔහු මහා පිනක් කරගෙන එතනින් නික්මිලා ගියා. ඊළඟට පිනතුනේ අජපාල නුගරුකේ මුලින් නික්මිලා බුදුහාඳුරෝ රාජායතනය කියලා කිරිපාලු වෘක්ෂය ළඟට වැඩම කළා. ඒ රාජායතන කියන වෘක්ෂ මූලයේ ඉන්නකොට තමයි පින්නතුනි තපස්සු බල්ලොක කියලා වෙළඳ දෙබයන් දෙන්නෙක් වෙළඳ සහෝදරයන් දෙන්නෙක් එයාසනෙන් වෙළඳාම ගියා. වෙළඳාම යනකොට ඒ වෙනද සහෝදරයන් දෙන්නාගේ අතීත ඥාතිවරේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා, ඔබ මේ අනාපහර ආසන්නේ මෙම බුදුහාඳුර ලෝකේ වැඩ සිටිනවා, බුදුහාඳුර කියලා හැම වෙලෙම උන්වහන්සේට දාන වෙලා පූජා කරන්න කියලා. පින්නතුනි මෙන්න මේ සිද්ධීන් ත්‍රිපිටකේ පුරාම දැක ගන්න පුළුවන් ලක්ෂණයක්. සමහර මිනිස්යන්ගේ අතීත ඥාතීන් ඇතැමිට මෞදේමෝපියන් ඇතැමිට එකට හිටිය යහළුවන් ඇවිල්ලා මතක් කළ දීලා තියෙනවා බුදුහාමුදුරෝ ඉන්නවා ධර්මයේ තියෙනවා කියලා එයාට සිහිපත් කළ දීලා තියෙනවා. මොකද සමහර ලෝකේ දන්නේ නැහැ මේක වටිනකම. ඇතැමිට අපට ලැබෙන කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් තමයි මේක පෙන්වලා දෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ මෙවැනි සිද්ධීන් හුවක් වෙලා තියෙනවා. මිය ගිහිපු අයගේ ළඟම ඥාතීන් දිව්‍ය ලෝකේ ඉඳලා ඇවිල්ලා ඒවන් ඉදිරියේ පෙනීච්චටල කියනවා අන්නහවල් කරන බුදුහාඳුර වැඩ ඉන්නව හවල් කරන ධර්ම දේශනා කරනවා ඔබ ගිහිලේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මේ වෙළඳ සහන් දෙන්නටත් සනාන් කරාන පස්සේ දෙන්න කියලා බුදුහාඳුර දැකලා බුදුහාඳුරට වෙළඳ මේ පැණි පූජා කළා. පූජා කරන හදනකොට බුදුහාඳුරන් ඇසේ පාත්‍රයක් නැහැ. පාත්‍රයට මොකද උනේ? වාර පාත්‍රේ නිරන්දර ගංගේ කියලා තියවුවනේ බුදු වෙනකොට. මං බුද්ධත්වයට පත් වෙනවා නම් මේ පාත්‍රේ උඩුගම් බලා යන්න කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ උඩුගම් බලා ගිහිල්ලා නාගලෝකෙට වැටෙනවා කියලා කියනවා. පින්නෙන් දැන් පාත්‍රයක් නැහැ. මේන බුදුහාමුදුර කලමනා කරනවා මේක දැන් කොහොමද බාරගන්නේ පිළිගන්නේ කියලා බලනකොටම සතරවරන් දෙවරු මේක දැකලා පින්නතුනේ. ඒ හතර දෙනාම සෛලමය පාත්‍ර හතරක් ගෙනත් දුන්නා කියලා කියනවා. ගලෙන් හදපු එයින් එක පාත්‍රයක් බුදුහාඳුර බාරගෙන ඒකට අර දාණය පිළිගත්තා. පිළි අරගෙන ඒ දෙනාට පුණ්‍ය ආනමෝදනා කළා. ඒ දෙනා සතුටුණා. බුදුහාඳුරණ අපි බුදුන් දහම් කියන දෙරුවන සරණ ගිය උපාසකයන් කොට සලකන්න කියලා. පින්නතුනි දෙරුවන සරණ ගිය පුද්වේවාචික උපාසකයන් විදිහට සලකන්නේ මේ සහෝදරයන් දෙන්න. ඊළඟට පින්නතුනි මේ දෙන්නා ගිනොත් නික්මිලා දැන් බුදුහාමුදුරු තාමත් මේ සත්සතිය ගත කරනවස්තර සති කිහිපය ගත කරනවස්තාව මෙහෙම ඉන්නකොට බුදුහාමුදුරු නැවත පින්නතුනි අර කිරිපාල නුගරුකෙන් නික්මිලා නැවත වැඩම කළා අජපාල නුගරුක මුලට. ගිහිලෙන අවස්ථාවේදී උන්වහන්සේ මෙනෙහි කළා තමන් විසින් අවබෝධ කරගත්ත මේ දර්ශනය දහම. මේ දහම ඉතාම ගැඹුරු දහමක්. මේක රාගයෙන් රක්සලා ඉන්න ද්වේෂයෙන් අපිට සිදු වෙලා ඉන්න මෝහයෙන් වෙලී සිටින ලෝකයාට මේ ධර්මය තේරුම් ගැනීම අමාරු දෙයක් කියලා. කිච්චේන මේ අධිගතං හලංගානි ප්‍රකාශිතොම් රාග දෝෂ පරේතේහි නායං ධම්මෝස සම්බුදු පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනොම් රාග රත්තාන දක්ඛන්ති සමෝ කන්දේන ආවටා කියලා. කිච්චේන මේ අධිගතං මේ ධහම මම ඉතාම දුෂ්කරව අවබෝධ කරගත්තේ. හලංගානි ප්‍රකාශිතොම් මේක දේශනා කිරීම පහසු දෙයක් නෙවෙයි. රාග දෝෂයන්ගෙන් වෙලී සිටින අයට මේක අවබෝධ කිරීම දුෂ්කර දෙයක් කියලා කල්පනා කළා. ඒ විතරක් නෙවෙයි පටිසෝතගාමින් නිපුණා මේක පිනතුනේ පටිසෝතගාමී ධහම. මේක උඩුගම් බලයන ධහම. ඇයි මේක පටිසෝතගාමී? ඇයි මේක උඩුගම් බලයන ධහමක් කියලා කියන්නේ? උඩුගම් බලයන ධහමක් කියලා කියන්නේ පිනතුනේ ලෝකයේ තියෙන සියලුම දර්ශන, සියලුම ආගම්, සියලුම විද්‍යාවන්, සියලුම ඉගැන්වීම් ඔක්කොම පල්ලෙහා පැත්තට යන්නේ අනුසෝතගාමි. ඇයි අනුසෝතගාමි කියලා කියන්නේ? ලෝකේ හැම දෙනාම ඒගොල්ලන්ගේ දර්ශන ඉගැන්වීම් විස්තර කරන්නේ කොහොමද? අපි ලෝකේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. තිමිච්ච ලෝකේ අපි ඉපදුනා. අපි මිය ගියාට පස්සෙත් ලෝකය ඉතුරු වෙනවා කියලා. මේක තමයි සම්මුති ලෝකයේ සත්‍යය. හැබැයි පින්නතුනේ බුදුදහමේ කියන සත්‍ය මේක නෙවෙයි. මේ සම්මුති සත්‍යයක මොළ පරමාර්ථ සත්‍යයක් බුදුදහමෙන් කියනවා. ඒ මොකක්ද? ලෝකේ ඉපදීම කියලා කියන්නේ අපේ ඇසේ හට ගැනීම, ඇස දල්වා බලන වෙලාවයි ලෝකේ ඉපදීම කියලා කියන්නේ. අපි යමක් දකිනවා නම් ඒ දකින දේ විතරයි පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ. අපි යමක් ගඳ සුවඳ විඳිනවා නම් ඒ මොහොතට අපේ ජීවිතය එච්චරයි. අපි දෙයක් රස විඳිනවා නම් ඒ රස විඳින අවස්ථාව තමයි අපේ ලෝකය. අපි අතීත සිතිවිල්ල සිතන මොහොතක් තියෙනවා නම් ඒ සිතන දෙයයි ඒ වෙලට අපේ ලෝකය. අනිත් සියලුම දේවල් ඒවට නිරුද්ධ වෙලා තියෙනවා. එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි අපට ලැබෙන්නේ. හැබැයි අනිත් ඉන්ද්‍රියන්ගෙන් ලැබෙනේවත් පින්නතුණි අපට ඇසෙන් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න බෑ. ඇසෙන් වර්ණ මාත්‍රෙ විතරයි අපට ලැබෙන්නේ. ඒක හඳුනා ගන්නකොට මනෝ විඥාන ධාතුනේ අපි හඳුනා ගන්න. ඒතර මේක වර්තමාන සිද්ධිය. අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් වර්තමානයේ තමයි මේ සිද්ධිය වන්නේ. හැබැයි අපේ තියෙන අවිද්‍යාව නිසා අපි වර්තමානයේ තුල නිවේ ජීවත් වෙන්නේ. අතීත අධ්‍යක්ෂින් එක්ක අපි අතීතය තුල බැසගෙන ඉන්නේ. මෙන්න මේ යථාර්ථයෙන් යථාර්ථය ප්‍රකට කළා. සැබෑ විදියටම ලෝකය මේ මොහොතේ හටගෙන මේ මොහොත නිරුද්ධ වෙන දෙයක් කියලා ප්‍රකාශ කරපු දහමක් නිසයි බුදුදහම පටිසෝතගාමී දහමක් කියලා කියන්නේ. ඒක අනිත් දර්ශන එක්ක සැසඳෙන්නේ නැහැ. සමහර බුදුදහමේ ඥාන කෝලය කියලා කියනවා යම් යම් පොඩි පොඩි කරුණු අල්ලගෙන. නමුත් වෙනසින් එහෙම සැසඳන්න බෑ මේක. මේක සම්පූර්ණම ලෝකයේ තියෙන දර්ශනවලට වඩා වෙනස් දෙයක්. ඒ වගේම නිපුණන් මේක ඉතාමත් කියනු දෙයක්. ගම්බීරයි ගැඹුරු දෙයක්. දුද්දසං අනුන් ඉතාම සියුම් දෙයක් මේක. ඒ වගේම නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක් බුදුහාම දේශනා කරනවා. රාගයෙන් රත්ව සිටින මෝහාන්ධකාරයෙන් වැළී සිටින ලෝකයාට ලෝකයා මේක දකින්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම தත්ත්වය මේ ලෝකයාට දේශනා කිරීම බොහොම වෙහෙසකර දෙයක් කියලා බුදුහාම කල්පනා කරනකොටම මොකද වුනේ? කල්පනා කරනකොටම සහම්ප්‍රතිය මහා බ්‍රහ්මී මේක දැක්කා. බුදුහාමගේ සිත ඔහුගේ සිතින් දැනගත්තා. දැනගත්තු ගමන්ම ඔහු බුදුහාඳුර ඉදිරියේ පෙනී සිට කියලා කියනවා. බුදුහාඳුරනේ ලෝකෙට ධර්ම දේශනා කරන්න. ධර්ම දේශනා නොකරොත් මේ ලෝකයේ සත්‍යය පිරිනා යනවා කියලා. එහෙම කිව්වට පස්සේ බුදුහාඳුරත් නැවතුන් වහන්සේගේ ඥාණයෙන්ම බැලුවා ලෝකෙට ධර්ම දේශනා කිරීම පිළිබඳව. බණවට උන්වහන්සේට ලෝකේ හරියට පෙනී ගියේ නෙළුම් මල් මහ නෙල් මල් තියෙන විලක් වගේ හරියට. මල් තියෙන විලක පින්නතුනේ වතුරෙන් උඩට ඇවිල් පිපිච්ච මලුත් තියෙනවා. හෙට දවසේ සූර්යාලෝකය එනකොටම පිපෙන්නන මලුත් තියෙනවා. වතුර මැද තියෙන මලුත් පොහොට්ටුත් තියෙනවා. අර පළේ පහළම මඩේ තියෙන පොහොට්ටුත් තියෙනවා. අන්න ඒ වගේ බුදුහාරට මේ ලෝකේ පිනේ ගියා. ධර්මයේ දේශනා කරනකොටම එක විටම අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා. ටික කලක් ප්‍රගුණ කළ පුරුදු කළ ප්‍රතිඵල ලබන්න අයත් ඉන්නවා කියලා එක එක මට්ටම් වල එක එක ස්තර වල සිටින අය බුදුහාඳුරන පිනේ ගියා. ඊට පස්සේ පිනොදනේ බුදුහාමුදුරෝ තීරණයක් ඇත්තෙන්ම බුදුහාමුදුර කෙනෙක් ලෝකයේ පහළ වෙනවා පිනොතුනේ ධර්ම දේශනා කරන්නමයි පහළ වෙන්නේ වෙන දෙයකට නෙවෙයි. උන්වහන්සේට පිනොතුනේ එදා දීපංකර පාදමෝලේදී සම්බුද්ධත්වයට පත් වෙන තිබුණා. රහත් භාවයට පත් වෙන තිබුණා. නමුත් සමන්ත අතටපත් නිවන අත්හැරලා නැවත සසරට බැසගත්තේ සාමාන්‍ය කෙනෙක් විදියට නිවන් දකින්න නෙවෙයි. තමන්ගේම ඥාණයෙන් අවබෝධය ලබාගෙන නිර්වාණ අවබෝධය ලබාගෙන ඒ අවබෝධ කරගන්න දහම මුළු ලෝකයකට දේශනා කරලා ලෝකේ සත්‍යනොත්පත් මේ දහම්මග කියලා දීලා ඒ සත්‍යන දුකෙන් නිදහස් කරවන්නයි බුදුහාඳුරෝ මේ කැපවීම කළේ. ඒ නිසා සඳහන් කරනවා උන්වහන්සේ මේ සසරෙන ගමනේදී මහා විශාල පරිත්‍යාගයක් කළා. අපි කියනවා අහස තාරකාවලට වඩා ඇස් දන් දුන්න කියලා. පොළොවේහි පස්වලට වඩා ඇඟේ මස් දන් දුන්න කියලා. සාගරයේ ජලයට වඩා තමගේ ලේ දන් දුන්න කියලා. තිනුතුනේ මේවා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අතිශෝක්තිය කියන කාරණයක් කියලා. නමුත් තිනුතුනේ වෙන උපමාන් නැති නිසා මේ උපමා අරන් තියෙන්නේ. මේට වඩා ලොකු උපමාවක් කියන එක ගන්න. එහෙනම් පිනොතින කල්පනා කරලා බලන්න මේ පරිත්‍යාගය කරේ කවුරු හින්දද? මේ පරිත්‍යාගය අපේ හින්දා. එහෙනම් අපි බුදුහාමරණ ප්‍රතිපකර කරන්න ඕන. දැන් අපි අපේ අම්මට තාත්තාගේ සලකන්න ඕන අනිවාර්යෙන්. ඒ වගේම අපට උදා කරපු ගුරුවර ඥාති දාතගේ සලකන්නට ඕනේ අනිවාර්යෙන් කරන්න ඕන දරුවෝ ඉන්නවනම් සලකන්න ඕන. නමුත් පිනොතින අපි ඒ සලකන්නේ ඒක අවුරුදු 50කට අපට උදව් කළා. නැත්නම් අපිත් එක දවසක් hina වෙලා කෑම වේලක් කරන් දීලා අපි ගැන හොඳ කියලා අපට රැකියාව කරන් දීපුවාදී මේ ඉතාම සුළු උදව්වක් කරපු අයට තමයි අපි මේ දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් මේ උදව් කරන්නේ. එතකොට අපි වෙනුවෙන් සාරාංශයේ කල්පලක්ෂ්‍ය මේ තරම් පරිත්‍යාගයක් කරපු බුදුහාඳුරණ පින්නතුනි අපි කොච්චරනම් කෘතඥ වෙන්න ඕනද? ඒ කෘතඥභාවය කියන්නේ බුදුහාඳුර වැහෙන්න අපි මල් පූජා කරන එකද? බුදුහාඳුරුවන්ට හුවා ආහාර පාන පූජා කිරීමද? ඒවත් අපි කරනවා. ඒවත් අපි අපේ කෘතඥතාවයට අපේ කුසලයේ වැඩි කරගන්න අපි කරනවා. නමුත් වෙනතුනේ බුදුහාඳුර අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ මේ ධර්ම හොඳට අහලා ඒ අහන ධර්ම තමන්ගේ සිතේ ධාරණය කරගෙන අපි වෙනතුනේ මේ අපේ ජීවිතය තුලින් ක්‍රියාත්මක කරන දකින්නේ බුදුහාඳුර අපෙන් අපේක්ෂා කරේ. දැන් බුදුහාමුදුරු කිරණ කන්න ආසන්න මොහොතේ පෘථග්ජන සාමණේර වහන්සේලා බොහොම දුකෙන් කනගාටුවෙන් හිටියා. රහතන් වහන්සේලා ධර්ම සංගයෙන් හිටියා. මේ අතර පිනොතුන එක හාමුදුරු කෙනෙක් මොකද කළේ? ධම්මාරාම කියලා හාමුදුරු කෙනෙක් කල්පනා කරා කොහොම හරි මම බුදුහාමුදුරුව කිරණ පාන කලින් රහත් වෙන ඕන කියලා ගිහිල්ලා භාවනා කළා. බුදුහාමුදුරු මේ සිටි දැනගෙන උන්වහන්සේ සඳහන් කරනවා මට ඇත්තටම සලකනගෙන මෙන්න මේ ධම්මාරාම භික්ෂුව කියලා. ඒක තමයි සැබෑ සැලකිල්ල කියලා. ඒ නිසා පින්වත්නි අපි හැකිතාක් මේ ධහම තුළ ඉතාම ගැඹුරු කාරණා වලටම අපි යන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන්නේ ඉතාම සරල ටිකක් අහලා ඉතාම පොඩි ආස්වාදයක් ලබාගෙන යන්න තමයි බලන්නේ. නමුත් පින්වත්නි අපි වා බුද්ධිමත් අය වා කුගත් අය අපි ඊට වඩා ගැඹුරට යන්නට ඕන. සමහර අය බණ අහන්නේත් නිකන් සතුට වෙන්නේ වලට ටිකක් සතුට වෙන්නේ නේද? අපි ළඟදී බණක් කියවෙන ගෙදරක ඒ බණෙන් පස්සේ බණ අහපු නෝන කෙනෙක් මගදී හම්බෙලා මේ ඇහුව හාඳුරනේ ආ හාඳුරෝ හොඳට බණ කිව්වා අපි හරියට එන්ජොයි කළා කියලා බණ. මම දන්නේ මොන අදහසින් කිව්වද කියලා. එන්ජොයි කියන වචනය මොන අදහසින් කිව්වද කියලා දන්නේ. නම් සමහර අය පින්නතුනේ ඒ බණ අහන්නේ තර සින්දුවක් අහනවා වගේ ඒ වගේ ඒ ආස්වාදයකට තමයි කැමක් අහනවා වගේ ඒ වගේ ආස්වාදයකට තමයි සමහර අය බණ අහන්නේ. නමුත් පින්නතුනේ ඊට වඩා ආනන්දෙන් ප්‍රඥාව කියලා කරුණක් තියෙන ඇත්තෙම බණහන මොහොතේ සිත පිරිසිදු වෙනවා. ඉතින් සතුටක් ඇති වෙනවා. නමුත් ඒකෙන් අපි යන්නේ වඩාත්ම ප්‍රඥාව කරා යන්නටයි මේ බණ අපි අහන්නට ඕන. ඉතින් ධර්මය අහනකොට එක පැත්තකින් අපේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. එක පැත්තකින් බුදුහාමුදුරු කෙරෙහි ගෞරවය ඇති වෙන්නට ඕන. එක පැත්තකින් ඒ ශ්‍රද්ධාවත් එක්කම අපිත් මේ ධර්ම තුල ගිහිල්ලා ඉක්මනටම අපේ ජීවිත තුලින් ප්‍රතිඵල ගන්නට ඕන කියන උනන්දුවක් ඇති වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව පින්නතුනි? අපට ජීවිතේ හඳන්න වැළපෙන කාරණා හුවාත්මේ තියාගෙන ඉන්නේ අපි නිකන් නෙවෙයි. වැඩිපුර ඥාතින් ඉන්නවා කියන්නේ. සාන පුරුෂයා, බහරයාව, දරුවෝ, මොනුගුරු, මිනිබිරු ඉන්නේ කියන්නේ මොකද්ද මේ? මේ අනාගතේ හඳන්න මේ කරුණ ටිකක් මේ සූදානම් කරමින් ඉන්නේ. ඒගොල්ලන් ළඩ වෙනකොට, වෙන් වෙනකොට, ඇතැම් විට ඒගොල්ලන් ඉඳිද්දී අපි අපේ ඇස් දෙක පියාගන්නකොට අපි මේ හඳන්න මේ හේතු ටිකක් මේ තියාගෙන ඉන්නේ. පින්නතුනේ හිතන්නේ මේව සරල දේවල් කියලා. මේ අනාගතයේ දුක් විඳින කරුණ ටිකක් තමයි netට කඳුළු වෙන කරුණ ටිකක් තමයි මේ අපි රැස් කරගෙන ඉන්නේ. අන්න එතෙන්ට කලින් පින්නතුනේ හැකිතා පිට්මණෙන් අපි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මෙන්න මේ වෙන්වීමේදී, ලෙඩවීමේදී, මහලු වීමේදී අපේ හිතේ නැගෙන දුක් ටිකෙන් අපට නිදහස් වෙන තමයි ඉක්මනටම අපි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒ ධර්මයන් අත්හැරලා කැලේකට යනවා නෙවෙයි. ඒ දරුවන් ඇසුරු කරද්දී මේ දරුවනොත් එක්කම අපි ධර්ම මාර්ගය යන්නට ඕන. දරුවන්ගේ උපන්දිනවලදී පින්කම් කරන්නට ඕන. ඒ උපන්දිනවලදී පුළුවන් නම් පහන් පත්තු කරලා බුද්ධ පූජා කියන ගෙදර පුළුවන් නම් භාවනා කරන්න දරුවෝ ටිකත් එක්ක. ඒක තමයි පින්තුනි සැබෑම උපන්දින තෑග වෙන්නේ. එදාට පුළුවන් තරම් භාවනා කරන්න දරුවනොත් එක්කම. තමන්ගේ ගෙදර ලස්සන වත්ත තියාගෙන පින්තුනි නිකන් දොරවහගෙන ඉන්න එපා. ඒ ලස්සන වත්තේ හඳ පායපු දවසේ එළියට ගිහිල්ලා ඒ මල් වත්තේ ගාන එක ඉඳගෙන ගෙදර ඇස්සේක විවේක ඉඳගෙන බණ අහන්න, භාවනා කරන්න, ඒ වෙලෙට බුදුහාඳුරගේ බුදුගුණ සිහිපත් කරන්න පුළුවන් නම් ඒ වෙලෙට ලස්සන මල් ගහක් ළඟ බුදු පිණු මහන්සේ නමක් වඩම්මලා ලස්සන පහනක් පත්තු කරලා මල් ටිකක් පූජා කරලා බුදුගුණ භාවනා කරන්න ටිකක් වෙලා පින්නතනි ඔබ ගාන එකක් ලස්සනට හදන්නේ මේ මැස්සන්ට වෙනිකම් මල් බීල යන විතරක්, මල් වල පැණි බීල යන විතරක් නෙවෙයි. මෙන්න මේ ධර්මයේ වෙනුවෙන් මේ හැම දෙයක්ම පින්නතුනේ කැප කරන්න. මේ ඔබට ලැබිලා තියෙන්නේ ඔබේ උත්සාහයේ ප්‍රතිඵල විතරක් නෙවෙයි. සතර මුගා පින්දහම් කළ ප්‍රාර්ථනා කළා. මේ හැමදේම අපි ධර්මයට යොමු කරන්න ඕන. මේ හැමදේම අපි සැබෑ මානසික සුවයක් කරා යන්නට අපි යොමු කරන්න ඕන. තමන්ගේ මල්වත්තේ තියෙන හැම මලක්ම බුදුහාඳුරු වෙනුවෙන් පූජා කරන්න. කඩලා පූජා කරන්න දුකයි ටිකක් නේ. කමන්නේ ගහේදිම කියන ගාථා තියෙනවා. ගහේ දිමක නොකඩ පූජා කරන ගාථාවකුත් තියෙනවා. ඒ ගාථාව කියන හැරි ගහේ දස්සන ඔක්කොම මාළේ බුදුහාමුදුරුවෝ වෙනින් පූජා කරන්න, ධර්ම වෙනින් පූජා කරන්න, සංඝයා වෙනින් පූජා කරන්න, නිකන් මල ගෙදර පර වෙලා යන්න දෙන්න එපා. ඒ මලට දෙන්න පුළුවන් වටිනාම වටිනාකම දෙන්න. පින්නතුනි, අපේ ධර්ම දැනගත් ප්‍රමාණයට, අපේ සත්පුරුෂ ධර්ම දැනගත් ප්‍රමාණයට අපේ ජීවිතේ මීට වඩා අපි ප්‍රයෝජන ගන්නවා. ඉතින් ධර්මයේ තියෙන ගැඹුරු බව බුදුහාමුදුර සිහිපත් කරමින් අවස්ථාවේදී මහා බ්‍රහ්මයේ මේ විදිහට බුදුහාමුදුර ආරාධනා කරලා පස්සේ බුදුහාමුදුරට මේ ලෝකේ හරියට විලක් වගේ මල් පිපුණු විලක් වගේ පෙනී ගියා. එක එක මාන්ත්‍ර ස්තරවල ඉන්න අයට එක එක මට්ටමේ බුද්ධි මට්ටම් බුදුහාමුදුර දැක්කා. දැකලා පින්නතුනේ බුදුහාමුදුරට මේ අවස්ථාවේදී දැන් විශේෂ කාරණයක් ධර්මයේ ගැඹුරුම කාරණා දැන් මේ සූදානම් වෙන අවස්ථාව. උන්වහන්සේ සාරසංඛ කල්පනා සියයට දරපු උත්සාහයේ ප්‍රතිඵල ගන්නලා සම්බුද්ධත්වයටපත් වෙලා දැන් මේ ධහම ලෝකේ නැමැති පුදසුන අභියස අභිෂේක කරන්න යන්නේ. ඊට කලින් බුදුහාඳුරෝ ඉතාම වැදගත් ධාතක ලෝකේ හැමෝම දේශනා කළා. අපාරිතා තේසං අමතස්ස ద్వාරා යේසෝත වන්තෝ පංසන්ත සද්ධං විහිංස සංඤේ පගුණං නභාසයෙන් ධම්මං කනේතං මනුජේසු බ්‍රහ්මී. අපාරුකා තේසං අමතස්ස ద్వාරා නොබට අමෘතේ දොර ඇරියා. යේසෝත වන්තෝ පමංචන්ත සද්ධං යම් කිසි ශ්‍රද්ධාවන්තය ඉන්නවනම් යම් කිසි කන් ඇතියා ඉන්නවනම් ඔවුන්ගේ ශ්‍රද්ධාව මුදා හරිත්වා. කන් දෙක තියෙනව නැත්නම් කරන්න දෙයක් නැහැ. පින්නතුනි කන් දෙක තියෙන එක ආරාධනා කරන බුදුහාමුදුරුවෝ කන් තියෙනවා නම් ඔන්න ශ්‍රද්ධාව මුදා දෙන වෙලාව. බ්‍රහ්මයට කියනවා විහිස සංයේ පගුණන් ලබාසි. මට මේ වෙහසක් කියන හැඟීමෙන් තමයි මම මුලින් දේශනාම කරන්න කල්පනා කළේ කියලා දේශනා කරනවා. නමුත් මිනිසුන් අතරින් මෙන්න මේ ප්‍රණීත වූ ධර්මය දේශනා කරන්නට දැන් මේ සූදානම් කියලා සඳහන් කරනවා. සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ඊළඟට බලනවා මේ ගම්භීර වූ දර්ශනීය දේශනා ස්රෝතින් පළමුවෙන්ම තේරුම් ගන්න දක්ෂම කෙනා කවුද කියලා බැලුවා. බලනකොට උන්වහන්සේ අසුරු කළා උන්වහන්සේගේ මතකෙට නැගුණේ කවුද? උන්වහන්සේගේ මතකෙට එකපාරම නැගුණේ ආලාරකාලාම පිළිබඳව. ආලාරකාලාම පිළිබඳව සඳහන් වෙනවා පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මයේ මම පළමුවෙන් දේශනා කරනවා නම් කවුද ඉක්මනටම අවබෝධ කරගන්නේ කියලා බලනකොට මේ ආලාරකාලාම සඳහන් කරේ පඬිත්ෝ වියත්තෝ මේධාවී දීඝරත්නම් අප්පරජක්ක ජාතිකෝ කියන මොහු නුවණැති කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්, වියත්ත කෙනෙක්, බොහෝ කාලයක් අල්ප කෙලෙස් සංසම් හිතිය කෙනෙක්, කෙලෙස් මුවා පඩුවෙන් බොහෝ කාලයක් හිත දිනු කරපු කෙනෙක් කියලා දැනගත්තා. මොකද ආලාරකාලාමත් එක්ක එකට බුදුහාමුදුරුවෝ ධ්‍යාන වැඩුවා. ඔහුගේ මට්ටමටම බුදුහාමුදුරුවෝ හිත දිනු කළා. ඔහු පින්නතනේ නේව සංඥා නා සංඥායතන දක්වාම, ඒ කියන්නේ ධ්‍යානවල යන්න පුළුවන් ඉහළටම ඔහු හිත දිනු කළ හිටියේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්ක මෙතරම් සමතය දිනු කරපු කෙනෙකුට දහම දේශනා කරෝතින් ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් ඔහුගේ මුවා කෙලෙස් අඩු කෙනෙක් කියලා. ඊට පස්සේ තවත් උන්වහන්සේ මසල බැලුවා දැන් මොහු කොහෙද ඉන්නේ කියලා. බලනකොට මොකද වෙන්නේ කියේ දවස් 7කට කලින් මරණයට පස්සේ පින්නතුනි නේව සංඥා නා සංඥාක් නේ ලබාගෙන හිටියේ මේ තැනත්තා ගැන බුදුහාමුදුරුවෝ මොකද සඳහන් කළේ? තෑ මහා ඥානියෝ කෝ ආලාරෝ කාලාමෝ. ආලාර කාලාමට මහා අනර්ථයක් වුණේ කියලා. පින්නතුනි මෙයා ඉපදුනේ කොහෙද? මෙයා ඉපදුනේ ඉතාම දීර්ඝ කාලයක් පාසු තියෙන අරුපාචර බක්නෝකේ සාමාන්‍ය ලෝකෙදි මේක ඉතාම දිනුවක් විදිහට සැලකනවා. බුදුවරයෙක් ලෝකේ නැති කාලෙක ලෝකේ ඉහෙළම දිනුව විදිහට සැලකන්නේ මේක. හැබැයි ඒ දිනුවත් බුදුහාමර සැලකුවේ බුද්ධෝත්පාද කාලෙක විශාලම අනර්ථයක් මේ සිදු වුණේ කියලා. පින්නතුනි මෙහි ආස කොච්චරද? මහා කල 84,000ක් කියන්නේ එක දිගටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළන කාලයක්. හිතා ගන්නවත් බැරි අතිශය දීර්ඝ කාලයක් ආවිස තියෙන සිත නිස කය නැති බඹලෝ සතරක කියලා අපි ගණගෙන තියෙනනේ. සිත විතරක් තියෙන කය නැති ස්කන්ධ හතරක් විතරක් තියෙන බ්‍රහ්ම ලෝකයේ මොහු ඉපදිලා ඉන්නේ. ඇතැමිටම රූපාචර ධර්ම කීප දුණා නම් ඇතැමිට බුදුහාම රෝහ සොයාගෙන ගිහලා බණ කියනවත් තිබ්බා පස්ස කාලේ හරි. නමුත් දැන් මේ ඉපදලා ඉන්න තැන හැමත් බෑ. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න මුල් අවස්ථාවේදී සෝතාවෙන් සෝතාපන්න වෙන මුල් අවස්ථාවේදී දේශවන් හොඳට ඇහෙන කෙනෙක් වෙන්න ඕන. කන් දෙක ඇහෙන්නට ඕන සෝවාන් වෙනකොට. ඊට පස්සේ ඊළඟ මාර්ග බල ටික අරෝපාචර භක්නෝගේ ගිහිල්ලා උනත් ඊළඟ ටික ධර්මානුකූල වැඩෙනවා. හැබැයි මුල් පියවරට එන්නට ඕන අනිවාර්යෙන්ම රූපාවචර කෙනෙක් විදියට, රූපයක් තියෙන කෙනෙක් විදියට. ඊට පස්සේ බැලුවමට මහා අනර්ථයක් උනේ. හැබැයි මොකී කියනනම් මොහු ඉක්මනටම සතේ හිසෝ ඉමන් ධම්මං සුනීය චිත්තමේව ආයානෙය. ඉදින් අනේ මොහු කියනනම් මොහු තමයි ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්නේ කියලා බුදුහාමර දැක්කා. ඊට පස්සේ පින්තුනි බැලුවා ඊළඟට ධර්මයේ දේශනා කරෝතින් කවුද ඊළඟට අවබෝධ කරගන්න සුදුසු කෙනා කියලා බුදුහාමර සලකලා බැලුවා. ඊට පස්සේ පෙනී ගියේ උද්දකරාම කුත්ත කියලා ඊළඟට බුදුහාමරත් එක්කකට භාවනා කරපු කෙනා මතක් වුණා. ඔහු සඳහන් කරනවා පඬිතෝ වියස්තෝ මේදාවී දීගරත්තං අප්ප රජස්ස ගාතිවෝ කියලා. ඔහු පඬිත කෙනෙක්, වියස්ත කෙනෙක්, නුවණැති කෙනෙක්. බොහෝ කාලයක් ඔහු අල්ප කෙලෙස් නැතුව රාගාදී කෙලෙස් බොහෝම අඩුවෙන් බොහෝ කාලයක් සිටිය කෙනෙක්. ඔහු ධර්මය හුවොත් ඉක්මනටම මේ ධර්ම අවබෝධ කරගන්නවා කියලා ඔහු ගැන පෙනී ගියා. පින්නතුනි ඊට පස්සේ වල ඔහු කොහෙදින්නේ කියලා. ඊට කලින් දවසේ මරණයට පත් වෙනවා. එදාම ඊට කලින් දවසේ මධ්‍යම රාත්‍රියේ මෝ මිය ගිහිල්ලා. ඔහු පින්නතුනි ඔහුට සඳහන් කරනවා මහා අභාග්‍යයක් වුණේ කියලා. ඔහු ඉපදුනේ කොහෙද? ආගින් සංඥායතන කියන බ්‍රහ්ම ලෝකේ. අර ඉහෙලා මෙකට පල්ලෙහා ඊළඟගේ තමයි ඉපදුනේ. ඔහු කල්ප ගානක් ආශ්‍රය තියෙන බුදුරු ලක්ෂ ගානක් පසු කරන කාලය වෙනකලොත් පින්නතුනි ඔහු එහි ඉන්නවා. අනිත් ආත්මභාවයන් සාපේක්ෂව එතන හොඳ තැනක්. මොකද ශාරීරික මානසික කිසිදු දුකක් නැමැතිව දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් අවස්ථාවක්. නමුත් ඒක නැවුණත් නැවත දිව්‍ය ලෝකයට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා නැවත අපාගත වෙන්න පුළුවන් සතර කාලෙ ඔහු ඉන්නේ. ඒ නිසා ඔහුට ඒ ආත්මභාවයන් දුනහාඳුරෝ අභාග්‍යයක් විදිහට සැලකෙන නිසා පින්නතුනි බුද්ධෝත්පාද කාලෙකින් අපි ඔබ ආලන කාලමකට වඩා ඔබ භාග්‍ය සම්පන්නයි. බුද්ධකරාම පුත්‍රකත් වඩා ඔබ භාග්‍ය සම්පන්නයි. ඒ වගේම ලෝකයේ ඉහළම රටවල් වල ඉන්න ධර්මයේ නොවසන නායකයන්ට රජවරුන්ටත් වඩා ඔබ ඉතාම භාග්‍ය සම්පන්නයි. ලෝකයේ ඉහළම විද්‍යාඥයන්, ඉහළම බුද්ධිමතුන්, ඉහළම දාර්ශනිකයන් කියලා ඉන්නවා නම් ධර්මයේ දන්නේ නැති ධර්මයේ නොවසන ඒ හැම දෙනාටමත් වඩා ඔබ පුණ්‍යවන්තයි. ඔබ භාග්‍ය සම්පන්නයි. ඇයි ඒ භාග්‍ය සම්පන්න බව ලැබුණේ? ඔබට මේ සාධර්මය අහන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අවස්ථාව සුළුවෙන් සරකන්න දෙපා. ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වන්න. ඒ උපත ඔබට ලබා දීව ඔබගේ මෞද්‍යමාපියන් ගැන ඔබ කෘතඥ වෙන්න. ඒ දහම ඔබට අද ලැබෙන, ඒ දහම රැකගෙන ආපු සියවස් ගානක් මේ දහම දිවි පරදුවට තමා රැකගෙන ආපු ආර්ය සංඝරත්නයේ ඔබ හදවතින්ම කෘතඥ වෙන්න. එහෙම වුණොත් තමයි පින්නතුනි අපට මේ ධර්මයෙන් වඩා වඩාත්ම ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි ආලාර ශාලාම උද්දකරාම පුත දෙදෙනාත් මිය ගිහිපු බව දැනගත්තට පස්සේ බුදුහාමර බැලුවා ඊළඟට ධර්ම අවබෝධ කරගත්තොත් ධර්ම දේශනා කරොත්ින් ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් කාටද කියලා බැලුවා. ඊට පස්සේ පෙනී ගියේ කාටද? ඊට පස්සේ පෙනී ගියේ පින්නතුනි පස්සක මහණෝ බැලුවම කොහෙන් ඉන්නේ කියලා. මේ ඇයි බුදුහාමර සමග උන්වහන්සේට උපස්ථාන කරමින් කාලයක් එකට බණ භාවනා කරපු අය. ඉතින් බණවට යලපෙනේ ගියා බරණැස ඉසිපතනේ මිගදායේ මොන් වාසය කරනවා කියලා දැනගෙන ඊට පස්සේ පින්නතුනි මොන් සෑගෙන යන තීරණය කළා. කිලෝමීටර් 250කට අධික දුර ප්‍රමාණයක් තියෙන බුද්ධගයාවේ සිට මිගදායේ දක්වා ගමන් මඟ බුදුහාමර දැන් වැඩම කරන්න සූදානම්. මේ ඇසයාගෙන එයාට තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ දහම ඉතාම කරුණාවෙන් දේශනා කරන්නයි යන්නේ. මේ යන ගමන් මාගේදී උපත කියලා ආජීවකේ බුදුහාමරට මුණ ගැහුණා. උපත කියන්නේ පින්නතුනි ආජීවකේ බුදුහාමෙන් කලෙ විවිධ ආගම් කියුණා. ජකෙල, නිගණ්ඨ, ආජීවක, පරිබ්‍රාජක, ශ්‍රමණාදී වශයෙන් අන්නේ ආජීවක කියන ශ්‍රමණ සම්ප්‍රදාය ඇයිති මේ උපත කියන ආජීවකයා බුදුහාමරට මේ ගමන් මාගේදී හමු වුණා. සමහර උන්වහන්සේගේ ශරීර වර්ණය දැකලා බොහොම පැහැදිලි ඇහුවා, ඔබගේ බොහොම ශරීර වර්ණය හැම පැහැය බොහොම ලස්සනයි, ඔබ කවුද කියලා. බුදුහාම දේශනා කරනවා සබ්බා බිබෝ සබ්බරිදෝ හමස්මි සබ්බේසු ධම්මේසු අනුකලිත්තෝ සබ්බං ජහෝ සංහත්තේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුදිසේයේ කියලා. මම සියල්ල දැනගෙන සියල්ල අවබෝධ කරගෙන සියලු දහන්හි නොඇලී වාසය කරන කෙනෙක්, ඒ වගේම මම සියල්ලක්ම අත්හැරපු කෙනෙක්, තෘෂ්ණාව දුරු කරපු කෙනෙක්, විමුක්තියට පත්වෙච්ච කෙනෙක්, තමන්ගේම ඥානය සත්‍ය අවබෝධ කර කෙනෙක්, එනිසා මට කියලා ගුරුවරයෙක් කියන කෙනෙක් නැහැ කියලා. බුදුහාඳුර උන්වහන්සේ ගැනම හඳුනා දුන්නා. කාටද මේ? උපකාජීවකයට. ඊට පස්සේ කියනවා නමේ ආචාර්යෝ වාස්ති සවිසෝමේ නවිජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුංගල. මට ගුරුවරයෙක් නැහැ. දිසාවන් කොමන දිසා බැලුවත් කිසිඳු දිසාවක මට සම්බුද්ධත්වයේ සඳහා ගුරුවරයෙක් නැහැ. වෙන වෙන ගුරුවරු වෙන්න පුළුවන්. බුද්ධත්වයේ සඳහා ගුරුවරයෙක් හිටියේ නැහැ. සදේව කස්මින් ලෝකස්මින් දෙවියන් සහිත ලෝකයේ නත්ති මේ පටිපුංගලම් මට සමාන කෙනෙක් නැහැ. එනකොට හිතන්න පුළුවන් මේක බොහොම ආත්ම දෘෂ්ටියෙන් කියපු කතාවක් කියලා. නමුත් වෙනසින් මේක තමයි යථාර්ථය. බුදුහාඳුර මහත්තයා ගැන හඳුනා දීපු අවස්ථා මේක කෙනෙක් නැති බව ප්‍රකාශයක් නෙවෙයි. පින්නද ඊළඟට සඳහන් කරනවා අහංහි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝ නිබ්බුතෝ. මම ලෝකේ අරහත් කෙනෙක්, රහත් කෙනෙක්. මම ලෝකේ අනුත්තර වූ සංස්කෘවරේ එකම සම්මා සම්බුද්ධ කෙනෙක්. සම්මා සම්බුදුරු දෙනම එකමිට ලෝකේ පහළ වෙන්නේ නැහැ. මම තමයි එකමිට සම්මා සම්බුද්ධ කියලා සඳහන් කළා. සීති භූතෝ මේ මම සිහිල් වෙච්ච කෙනෙක්, නිබ්බුතෝ මම නිවිච්ච කෙනෙක් කියලා කියනවා. ඊළඟ පින්නතුනේ සඳහන් කරනවා ධම්මචක්කම් පවත්තේතුම් ගච්ඡාමි කාසනම් පුරම් අන්ද භූතස්මින් ලෝකස්මින් ආහස්සං අමත දුන්දුබි. මම කසී පුරවරයට යනවා ධර්ම චක්‍රය පවත්වන්නට. මෝහාන්ධකාරයෙන් වෙලී සිටින අන්ධකාර වෙච්ච ලෝකයට මම ප්‍රඥා ලෝකේ දල්වන්නට, අමා බෙරය වයන්නට, අමෘතේ නැමැති බෙරය නාද කරන්නට මම බරණැස ඉසිපතන ආරාමයට යනවා කියලා උපකට බුදුහාඳුරෝ සඳහන් කළා. පින්නතුනි මේ අවස්ථාවේදී උපක දක්ෂ වුණේ නැහැ. එහෙනම් බුදුහාඳුරෙන් මට මන කියන්නේ කියලා. එහෙමත් වෙන්න පුළුවන් දෙ කියලා ඔළුවත් අන්නලා ගියා. හැබැයි පින්නතුනි පස්සේ කාලේ මේ උපක බුදුහාඳුර හොයාගෙන එනවා පස්සේ. ඇයිදෝ පස්සේ මහනවර රහත් වෙනවා කියලා කියනවා. නමුත් උඩ වාසනාවක් තිබුණේ නැහැ. බුදුහාඳුරෙන් බණ අහන්න. ඇයි පින්නතුනි ආරාර කාලාමට මේ අවස්ථාව මගේ ඇරුණේ? ඇයි උද්දගනාම් පුත්‍රට මේ අවස්ථාව මගේ ඇරුණේ? ඇයි උපකට මේ අවස්ථාව මගේ ඇරුණේ? ඇයි අර වෙන සහෝදරයන් දෙදෙනාට ධර්මයේ මුලින්ම අහන්න තියෙන අවස්ථාව මගේ ඇරුණේ ඇයි? පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයෙහි, ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පළවෙනි වතාවට ධර්මය අහලා පළවෙනි ශ්‍රාවකයෙ විදියට මේ ශාසනයට ඇතුළත් වෙනට මුළු කල්පයක් පුරා පාරමිතා පුරාගෙන අපෙණ කිනවා. මේ ඔහුට මගසොට විවර කළ දෙන්නයි මේ සියලුම දේවල් වැලකිලා ඉන්නේ. වෙන දෙයකට නෙවෙයි. මේක තමයි පින්නතුනි දෛවෝපගත සිද්ධිය කියන්නේ මෙන්න මේවට. ඒ අදාළ සිද්ධියක් වෙන්න තියෙනවා නම් ඒ සිද්ධිය සඳහා ඉඩ අවකාශ සලසා දෙන්නට අනිත් සියලුම දේවල් වෙන් අයින් කරනවා. මේක තමයි ලක්ෂණය. බුදුහාම දේශනා කළා මේ කොණ්ඩඤ්ඤ කියලා කියන පිනතුනි බොහෝ කාලයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පළවෙනි ශ්‍රාවකයා වෙන්න ඔහු මහත් ප්‍රාර්ථනා කරමින් ගුණධර්ම සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. ඒ නිසා තමයි ඔහුට මගසට මේ විවර වුණේ. ඉතින් බුදුහාමුදුරෝ පස්තරමහන් හොයාගෙන බරණැස ඉසිපතන ආරාමයට වැඩම කළා. ඒ වැඩම කරන අවස්ථාවේදී බුදුහාමුදුරෝ දුරදීම දැක උපස්තර මහණුන් තීරණය කළා. මොනවහන්සේ දැන් කලින්ට වඩා බොහොම ලස්සනයි, සිරුර බොහොම ප්‍රභාමත්. මොනවහන්සේ දැන් ඉවන් මගින් බැහැර වෙලා ඉන්නේ කියලා. ඇයි ඒකට හේතුව? ඔවුන්ගේ එදා ಭಾರತೀಯ ජන සමාජයේ මුල් බැසගෙන තිබිච්ච මතයක් තමයි සත්‍ය අවබෝධය කරගන්න විමුක්තිය ලබන නම් ශරීරෙට දුක් දෙන්න ඕන කියලා. මේක දැඩි මතයක් එකලා තිබිච්ච. ඒ නිසා බුදුහාමුදුරනේ ශරීරයේ හොඳට ප්‍රගතිමත් වීම දැක්කට පස්සේ මේ හේතුව දැන් හුඟක් ශරීරෙට සැප පහසු දීලා දැන් මේ සුගෝභෝග ජීවිතයක් ගත කරන්නේ දැන් මේ නිවන් මාගෙන් බැහැර වෙලා ඉන්නේ කියලා. ඒ නිසා මේ දුරදීම බුදුහාර දැකලා කල්පනා කළා අපිත් එක්ක එකට හිටිය යාළුව වෙන නිසා අපි ආසනයක් විතරක් දෙමු වෙන මොකුත් සැලකිල්ලක් කරන්නේ නැහැ කියලා. නමුත් වෙන තුනේ ටිකෙන් ටික බුදුහාර ළඟ යනවත් එක්කම එයාට අර කියපු විදිහට ඉන්න බැරි වුණා. එක්කෙනෙක් ඉස්සර අරගෙන බුදුහාර පිළිගත්තා, ගෞරව කළා, රැගෙන ඇවිල්ලා ආසන තැනෙව ඔක්කොම කරා ඊට පස්සේ. ඉබේම වගේ ටික සිද්ධ වුණා. හැබැයි සිද්ධ වුණත් මේ බුදුහාමුදුර ආමන්ත්‍රණය කළේ ආවසෝ කියලා. ආවසෝ කියන්නේ යහලෝ කියලා වගේ. බුදුහාමුදුර කිව්වා මට ආවසෝ කියලා කියන්න එපා, මට ආවසෝ වාදීන් කතා කරන්න එපා, මම දැන් සම්මා සම්බුද්දට පත්වල ඉන්නේ කියලා. තිනුත මෙයා පිළිගත්තේ නේ. මෙයා කිව්වා නෑ නෑ එහෙම වෙන්න බෑ. අච්චර දුෂ්කරක් ක්‍රියා කරපු අවුරුදු 6ේදීවත් බැරි වුණා නම් කොහොමද මෙච්චර මේ සුභෝභෝග ජීවිතයක් ගත කරලා බුද්ධත්වයට පත්වෙන කොහොමද කියලා ඒ බලන් ප්‍රශ්න කළා. දෙවෙනි වතාවට කිව්වා කොණ්ඩාණි හිමිකන් එපා මම දැන් සම්මා සම්බුද්දට පත් වෙලා ඉන්නේ කියලා. දෙවෙනි වතාවෙත් පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාවෙත් කිව්වා. ඒත් පිළිගත්තේ නැහැ වෙනතුනි. ඊට පස්සේ බුදුහාමුදුර ඇහුවා කොණ්ඩාණි මම ඔබට මීට කලිනුත් සඳහන් කළා කියනවාද මම සම්මා සම්බුදුනා කියලා. ඊට පස්සේ තමයි මම ගැස් දෙක ඇරුණේ. පින්නතුනි සම්මා සම්බුදුරේ කියලා කියන්නේ මේ ආත්මය විතරක් නෙවෙයි. ඒ පෙරම් පුරණ කල්ප ගාන තුනම කිසිම දවසක බොරුවක් කියපු කෙනෙක් නෙවෙයි. විහිළුවටවත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි. එන සාන්නේ සත්‍ය පාරමිතාවේ බලයෙන් තමයි ඉස්මතු වුණා. ඒත් එකම පින්නතුනි කොණ්ඩඤ්ඤ තාපස්තුමාට මුලින් පිළිගන්න සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. බලන්න පින්නතුනි මොහු වරතරන් තුන් පාරක් කියන කම මොහු පිළිගත්තේ නැහැ. ඇයි ඒකට හේතුව? පින්නතුනි මේ කොණ්ඩඤ්ඤ කියලා කියන කවුද? මෙයා සාමාන්‍ය කෙනෙක්ද? මෙයා පින්නතුනි මතකද ඔබට එදා සිද්ධාර්ථ කුමාරයාට සද්දිනේදී උපතින් සත්වෙන දවසේදී නම් කියනකොට අර බමුණන් 108 දිනක් නැස්සුණා. ඉතාම විද්වත් එකල භාරතයේ ඉහළම පඬිවරු බ්‍රාහ්මණයන් 108 දිනක් නැස්සලා මේ කුමාරයෙක් නම් කියන අවස්ථාවේදී කුමාරයගෙන අනාවැකිය ප්‍රකාශ කළා. ඒ 107 දිනෙක්ම ඇඟිලි දෙකක් ඔසවල කිව්වා ගිහිගෙ හිටියොත් සක්විත රජ වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. ඒ 107 දිනෙක් ඇඟිලි දෙකක් ඔසල කියද්දී තනි ඇඟිල්ල උස්සලා නිර්භීතව මහත් සිංහනාදයක් කළා එදා මේ කොණ්ඩඤ්ඤ. වයසින් අඩුම කෙනා හැබැයි ප්‍රඥාවෙන් ඉහළම කෙනා විදිහට එදා මහා සිංහනාදයක් කරපු මේ කෙනා තමයි මේ කියන්නේ බුදු වෙලා නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ හේතුව? ඔහු පිනුතුන ඔහුගේ ලක්ෂණ ශාස්ත්‍රයේ ඔහු ලැබපු අධ්‍යාපනය අනුව ඔහු අර්මතේ කිව්වද? ඒ අධ්‍යාපනයේ දැනුම යටපත් වුණා දෘෂ්ටියට. එකල බාහිරයේ තිබිච්ච දෘෂ්ටිය තමයි නිවන් දකින්න නම් විමුක්තිය ලබන නම් ශාරීරික දුක් දෙන්න ඕනම කියලා. ඒ නිසා දෘෂ්ටියෙන් ප්‍රඥා වැසිච්ච අවස්ථාව. නමුත් කෙසේ හෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය නිසා මොහුට පිනුතුනි ධර්මය අහන්න අවස්ථාව ලැබුණා. ඔහු වෙනුවෙන් බුදුහාඳුරෝ පළමුවෙන්ම ධර්ම දේශනා කළා. පස්වක මහණුන් හිටියට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්ම දේශනා කළේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට. ඔවුන් මුණ ගැහෙන මුලින්ම අවස්ථාවේදී බුදුහාඳුරෝ සඳහන් කළේ ද්වේමේ භික්ඛවයන්තා පබ්බජිතේ නනසේවි සම්බා කියලා. භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ. දැන් මෙයා පැවිදිලා ඉන්නේ. පැවිදිලානේ තාම මේ සම්බුදු සසුනේ පැවිදි වෙලා නැහැ. හැබැයි මෙයාට භික්ඛවෝ කියලා ආමන්ත්‍රණය කරනවා. භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරනවා. ඇයි ඒ? ඕන් පිනතුනේ සම්බුදු සසුනේ පැවිදිලා නොසිටියත් ඔහු ශ්‍රමණ ප්‍රවෘත්තියෙන් පැවිදිලා හිටියාය. ඒ විතරක් නෙවෙයි ඔහු බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු අය. ඒ විතරක් නෙවෙයි සංසාරයේ බයන් එක්කටීති භික්ඛවගේ පාකාරයට සසර දිය දක්නා අර්ථයෙන් ඔවුන් භික්ෂුන් කියලා කියනවා. පින්නතුනේ මෙන්න මේ අදහසින් භික්ෂුන් කියලා ආමන්ත්‍රණය කරනකොට බුදුහාමර මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? මෙන්න මේ සේවනයේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. මොකද්ද මේ අන්ත දෙක? කාමීසු කාමසුකාලේ කාමියෝගෝ හීනෝ ගම්මෝ කෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. මේ හීන වූ ග්‍රාම්‍ය වූ ප්‍රතිපදාවක් ලෝකෙ තියෙනවා. ශරීර දැඩි සැපදීම නම් වූ අන්තය. ඒ වගේ මන්ත්‍රයක් තියෙනවා අත්තකිල මසාමි යෝගෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ කියලා. පෘථග්ජන වූ අනාරිය වූ අනත්තසහගත වූ දුක්සහගත වූ මාතෘකාවක් තියෙනවා. ශරීර දැඩි දුක් බීම නම් වන්තය. පින්තුනි සාමාන්‍යර්ථයේ තමයි මේක සැප දෙන්නේපා දුක් දෙන්නේපා කියලා අන්තය. නමුත් මේක ගැඹුරට ගියාම මේ සඳහන් කරන්නේ සාස්ත්‍ව සහ උච්ඡේද කියන අංශ දෙකයි. සාස්ත්‍ව කියන්නේ දිගින් දිගටම සැප විඳිමි යනවා කියන අර්ථය. ඊට පස්සේ උච්ඡේද කියන්නේ කිසිවක් නැහැ කියන අන්තය. මෙන්න මේ අන්ත දෙකෙන් දුරු වෙන්න කියන එකයි මුලින්ම මේ කියන්නේ. ඒ නිසා හිතන්න එපා මේ ශරීරයට සැප දීම හෝ දුක් දීම කියන කරුණ සරල කරුණ විතරේ මෙතන කියන්නේ කියලා. ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ තුල තියෙනවා. ඇයි පිනතුනි? හේතුව ලෝකේ ඉන්න හැම දෙනාම මෙන්න මේ අන්ත දෙක තුල ඉන්නේ. එක්ක සත්‍යය දිගින් දිගටම යනවායි කියන පදනම ඉන්නේ. ඒකට කියන සාස්ත්‍ර දෘෂ්ටි කියලා. තවන්තයක් තියෙනවා කිසිවක් නැහැ කියලා නැති කිංචි කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියන උච්ඡේද දෘෂ්ටි කියලා. කිසිවක් නැහැ කියලා නාස්තික දෘෂ්ටියට යනවා. මෙන්න මේ දෙකම පින්නතුනි ඒකේකේ වික්කවේ උභවන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියලා කියන්නේ. මෙන්න මේ අංශ දෙකම එකම දර්ශනයෙන් බැහැර වෙන්නට ඕන. මේක තමයි කරණීයම සූත්‍රය දැක්වෙන්නේ දෙකින් චනුපගම්ම සීලවා දර්ශනින සම්පන්නෝ කියලා කියන්නේ මේකයි. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි මේ කියන්නේ කෙලින්ම පරිසම්පදේ. ස්කන්ධ පංචකයේ සමුදය දකිනකොට ඇතිවීම දකින කෙනා නැත කියන අන්තයෙන් දුර වෙනවා. ස්කන්ධ පංචකයේ වය නිරුද්ධ වීම දකින කෙනා සමුදය කියන අන්තයෙන් දුර වෙනවා. මෙන්න මේ අන්ත දෙකම එකම දර්ශනයකින් දුරුනොත් තමයි යා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? හුඟා කෑම බීම ආහාර පාන නොගන්නව නම් ප්‍රමාණයට ගන්නව නම් අපි කියන ඔන්න මධ්‍යම ප්‍රතිපදාව කියලා. පින්නතුනි ඒක නෙමෙයි බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව. ඊට වඩා ගැඹුරු අර්ථයක්. මෙන්න මේ අන්ත දෙකෙන් දුරවීම තමයි සැබෑ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට ඒ අන්ත දෙකෙන් දුර වෙනකොටම බුද්ධ ශ්‍රාවකෙක් විදියට සම්මාදිට තුනක දුර වෙනකොටම ඔහුට අහු වෙනවා මාර්ගයක්. මොකද මාර්ගය? හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියපු විදියට ඊළඟට ආරක්ෂණික මාර්ගයක් හම් වෙනවා. මේ සම්මා දිට්ඨියයි මේ කියන සම්මාදිට්ඨිය ලැබිච්ච ගමම අනිත් අංග ටිකත් එහෙම ලැබෙනවා. ඒ සම්මාදිට්ඨිය ලැබිච්ච ප්‍රමාණයට ඔහුගේ සංකල්පනා හොඳයි, ඔහුගේ වචන හොඳයි, ඔහුගේ කායික ක්‍රියා හොඳයි, ඔහු කරන රැකී රක්ෂා දැහැම රැකී රක්ෂා, ඔහු කරන උත්සාහය හොඳයි, ඔහුගේ සිහිය හොඳයි, ඔහුගේ සමාධියත් හොඳයි. පින්නතුනි මෙන්න මේ සම්මාදිට්ඨිය නැතුව යම් කිසි කෙනෙක් නේව සංඥා නාසඤ්ඤායතන ලැබුවත් ඒ සමාධියටවත් පින්නතුනි සම්මා සමාධි කියන්නේ නැහැ. ඒකටවත් සම්මා සමාධි කියන්නේ නැහැ. ඒකත් මිච්ඡා සමාධියක්මයි. ඇයි මේ දර්ශනේ නැතුව කොයිතරම් දුරට කොයිතරම් කල්ප ගානකට සිට සමාධි ගමනක් කළත් ඒක සමාධියක් තමයි. හැබැයි ඒක සම්මා සමාධියක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනතුනි බුදුදහමේ කියන විදිහට සම්මා සතියක් හෝ සම්මා සමාධියක් වෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාදය හේතුඵල ධර්ම දකින නුවණින් යුක්තව හිතේකතරෝතින් විතරයි. දැන් සමහර අය කියන්නේ සිහියෙන් ඉන්න වර්තමාන මොහොතේ ඉන්න ප්‍රසන්න මොහොතේ කියන කෙනෙක් කියන්නේ. එහෙම හිතියට සම්මා සතියක් වෙන්නේ නැහැ. ඒක නිකං සතියක් වෙයි. නමුත් බුදුදහමේ කියන අරස්නේ මාර්ගයේ සම්මා සතිය වෙන්නේ නැහැ ඒක. මොකද එහෙම සම්මා සතියෙන් ඉන්නවා නම් එහෙනම් පොඩි ළමයිතු සම්මා සතියෙන් ඉන්නේ නේ. පොඩි ළමයිතු තරහගති අතීතේ මුකුත් හිතන්නේ නැහැ. සෙල්ලම් කරගෙන අතට අහුගෙන දෙයක් කාලේ දීලා සෙල්ලම් කරගෙන ඉන්නවා. එහෙනම් ඒ වුණු තාරස්නේ මාර්ගය වනේ ඉන්නේ. එහෙම ඉදීමක් නැහැ වෙනතු වර්තමාන මොහොතේ අතීතය වර්තමා අතීතය අනාගතය අමතක කළ වර්තමානයේ හිටියට සතියෙන් හිටියෝ ප්‍රසන්න මොමන්ට් එකේ ඉන්නවා කියලා බුදුදහමේකට කියන්නේ නැහැ. බුදුදහමේකට සතිමත් බව කියලා කියන්නේ මෙන්න මේ හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම නොනින් දකිමින් මේ ඇත නැත කියන අන්ත දෙකට නොගිහිල්ලා මේ දර්ශනය යුක්ත මේ සම්මා දිට්ඨිය පෙරට කොටගෙන ඉන්න සියයට තමයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට පින්නතුනි බුදුහාමුදුරුව මුලින්ම පස්සක මහණුර දේශනා කරේ මොකද්ද? දේශනා කළේ මෙන්න මේ අන්ත දෙකෙන් දුර වෙන්න. අන්ත දෙක කියපු ගමන්ම ඊළඟට දේශනා කළේ මොකද්ද? ඒකේකේ බික්කලිය උභවන්ති අනුපගම්ම මජ්ඣිමා පටිපදා සතහාගතේන අවිසම්බුද්ධා චක්කෝකරණී ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මතති කියලා. මහණෙනි මෙන්න මේ අත දෙකෙන් දුර වෙලා ඥානෙ ඇතිකරන නුවණැස පහළ කරන අවබෝධය ඇතිකරන සංසිද්ධියම ඇතිකරන නිවන අවබෝධ කිරීමට හේතු වන කරුණක් වන මේ ආර්ය මාර්ගය මම දේශනා කරනවා කියලා දේශනා කළා. ඊළඟට කතමාච සාභික්ඛවේ මධ්‍යමා ප්‍රතිපදා සත්‍යගතෙන අභිසම්බුද්ධා. මොකක්ද මේ ආර්ය මාර්ගය කියලා? අර සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ අංගයට දේශනා කළා. පින්නතුනි මෙන්න මේ සම්මා දිට්ඨිය ලබන ප්‍රමාණයට තමයි අපේ සම්මා සංකප්ප ආදී අනිත් අංග අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධයේ ප්‍රමාණයට පින්නතුනි අපි ඉගෙන ගන්න පුළුවන්, රැකිනක්ෂා කරන්න පුළුවන්, ඥාති මිත්‍ර ආදීන්ගේ යුතුයකම් වගේ ගිහින් කරන්න වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්නේ මේ මාර්ගයේ ඉඳගෙන අපි. අපිට මේන් බැහැර යන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම ධම හැසිරෙනකොට පින්නතුනි තමන්ට බරක් වෙන්නේ නැහැ මේක. දැන් බොහෝ දෙනෙක් බයයි ධම හැසිරෙන්න, මේක මහා ඔළුවට බරක් වෙයි කියලා. දැන් පින්නතුනි ඔබට ඩ්‍රයිවිං පුළුවන් නේනේ. ඒක ඔබට වෙහෙසක්ද? බරක්ද ඔබට ඒක? අනේ මට දැන් ඩ්‍රයිවිං තුනනේ ඇඟට ටිකක් බරයි කියන්නේ මේම ගැතියි. පින්නතුනි එහෙම එකක් නැහැ. ඒක ස්කිල් එකක් තමයි. අන්නේ වගේ තමයි ධර්මෙහි මේ සම්මාදිටියත් එක්ක පින්නතුන් ධාමයේ හැසිරෙනකොට ඒක තමන්ගේ මුළු ජීවිතේ පුරාම වෙන ශක්තියක් වෙනවා. ඒ ශක්තිය තමන් කරන හැම දෙයකටම ව්‍යාප්ත වෙනවා. තමන් උදේ අවදිච්ච මොහොතේ පටන් නිින්දට යනකම්ම මේ ධාම තුරමයි ඉන්නේ. හිතුවත් හිතන හොඳ සිතුවිල්ල, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප මේවම තමයි හිතන්නේ. බණින කෙනාට තනියෙන් සුවපත් වේවා කියලා හිතන්නේ. කතා කරනකොට හුඟක් වචන සංවර කරගෙන හුඟක් පරිස්සමෙන් තමයි කතා කරන්නේ. වචන නාස්ති කරන්නේ නැහැ. පින්නතුල හිතරෙන ඔක්කොම වචන කියන්නේ යන්නේ පායනේ. එතකොට වචනේ තියෙන වටිනකම අඩු වෙනවා. ඔබේ කටෙන් පිට වෙන වචන ඉතාම ඒකට උපරිම වටිනකම දෙන්න. පච්චවෙක්කීත්ව වාචාය කම්මං කාතබ්බං කියලා කියනවා. නිතර නිතරම නොනින් සිහි කරලා වචන පිට කරන්නේ කියලා. සම්මාදිකේ ඇතිවෙච්ච ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ හදවත හොඳ වෙනවා. සම්මා සංකල්ප හොඳ වෙනවා. හදවත හොඳ වෙනකොට හදවත ඔස්සේ මුඛයට එන පින්නතුනි වචනත් හොඳ වෙනවා. තමන්ගේ දෑත හොඳ වෙනවා. තමන් කරන වැඩ මුළු සියලුම දේවල් ඉතාම නිවැරදි මාවතක තමන් ටිකෙන් ටික ඉදිරියට යනවා. පින්නතුනි ඊළඟට වැදගත්ම කරුණ ආරස්සින් මාර්ගය දේශනා කරපු ගමම ඊළඟට බුදුහාම මොකද දේශනා කරන්නේ? ආයි කිසිම කතාවක් නැහැ පින්නතුනි ඊට පස්සේ දේශනා කරන්නේ. ඉදං කෝපන දෙක්වේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි මෙන්න දුක් ආර්ය සත්‍යය. මෙන්න දුක සමුදය, මෙන්න දුක නිරෝධය, මෙන්න දුක නිරෝධගාමී මාර්ගය. පින්නතුනි පටිච්චසමුප්පාදයත් ආරස්සනික මාර්ගයත් ඒ වගේම මේ ආර්ය සත්‍ය හතරත් මේ තුන එකට අත්කල බැඳගෙන යන්නේ. බුදුදහම කියලා යම් කිසි දෙයක් හැබැයි බුදුදහම කියලා ඔබ ඉගෙන ගන්නවා නම් ඔබට හොඳට පැහැදිලිව බලන්න පුළුවන් මෙන්න මේ තුන එකට අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තමයි යන්නේ. මේ තුන වෙන් කරන්න බෑ. යම් කිසි කෙනෙක් ඇතනක අන්ත දෙකෙන් දුරෝරාන දෘෂ්ටි වලින් මිදුණ නම් මිදිච්ච ගමම ඔහුට ආරක්ෂිත මාර්ගය හමු වෙනවා. ආරක්ෂිත මාර්ගය හමු වෙනත් එක්කම ඔහුට ආර්ය සත්‍ය හතර, දුක්ඛාර සත්‍ය, සමුදය නිරෝධ මාර්ගයේ චතුරාර්ය සත්‍ය තමන්ට ප්‍රකට වෙනවා. මොකද්ද දුක කියන්නේ කියන එක තමන්ට විකසිත වෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියලා ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග, කැමැතිදී නොලැබීම ආදී දුක් ටිකක් කියලා ඒව සාමාන්‍ය ලෝකෙ පෙන්න දුක්. ඒව තේරුම් ගන්න අමාරු නෑ. මේ සියල්ලක් මේකට බද්ධ වෙන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තමයි දුක්ඛාර සත්‍යයේ ප්‍රධානම කරුණ වෙන්නේ. බුදුහාමුදුර අභිඤ්ඤා සූත්‍රයේ දේශනා කළා ඔබ උගත් නුවණැති කෙනෙක් නම් බෞද්ධෙක් විදියට ඔබ ලබන්නේ කියලා මාධ්‍යහපනය මොකද්ද? ඒ තමයි පංච උපාදානස්කන්ධය දැනගන්න කියලා. මේක තමයි බුද්ධයන් වල ග්‍රැජුවේෂන් එක. ඒ නිසා බෞද්ධයෙක් විදියට ඔබ උපාධිය ලබන්නේ මෙන්න මේ පංචවස්තන්දියේ පුළුවන් තරම් දැනගත් ප්‍රමාණයට. මේ පහ පින්නතුනි හැම මොහොතකම හට ගන්නව නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධයේ රූපය කියන්නේ මොකද්ද? සතමා භූත රූප, ඊට අදාළ උපාදාය රූප තියෙනවා කියන ඒ පිළිබඳව වේදනාවේ ස්වභාවය, සංඥාවේ ස්වභාවය, සංකාරයේ ස්වභාවය, විඥානයේ ස්වභාවය මේ පින්නතුනි අභිධර්ම පිටකයේ ධම්මසංගණි විභංග කියන ග්‍රන්ථවල සුවිශාල විදියට විවිධ විදියේ කෝණවලින් විස්තර කර කර මේ දැනුම දිනු කරගන්න විවිධ පැතිවලින් අපට දේශනා කරලා තියෙනවා. මේව පැහැදිලි වෙන්න වෙන්න පින්නතුනි මේ අවබෝධය මතේ ජීවිතේ වඩපත් වෙනවා. තමන්ගේ හිත එන්න එන්නම කෙලෙස් වලින් මිදිනවා, රාගදේශ මොහොලින් තමන් දුර වෙනවා. එනිසා පින්නතුනි මෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්ත කෙනා ඒ තුලින්ම පින්නතුනි දුකට හේතුව මොකද්ද කියන එක දැනගන්න වේ තමයි තෘෂ්ණාව කියන එක. මේ දුකට ආසන්නතම හේතුව තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව හේතුව කිව්වට තෘෂ්ණාව දුරු කරන්න කියලා බුදුදහම කියන්නේ. තෘෂ්ණාව දුරු කරන්න කියලා කියන්නේ ඊට පස්සේ පරිසම්පාදය. නැත්නම් අරහත් මාර්ගය. ඒ මාර්ගයට යන්නට ඕන දුක දුරු කරන්න. දැන් ලාම්පු දැල්ලකට පණ සතා පණ ගැටියා. ලාම්පු දැල්ලෙන් අදින්න බෑ. ලාම්පු දැල්ලට තියෙන ආසාව නැති කරන්න බෑ යාට. අනේ පණින්න පැකියුවට හරියන්නේ නෑ යාට. යාට බුද්ධිය ලැබෙන්න ඕන මේකට පැනනොත් පිච්චෙනවා කියලා. ඒ පිච්චෙන බව දන්නේ නැති නිසා තමයි යා පණින්නේ, ආසාව ඇතිවන්නේ. හරියට යා දැනගත්තොත් මේකට පැනනොත් පිච්චෙනවා කියලා එදාට යා පණින්නේ නෑ. පණ ගැටියා පහත පණින්න පිණුතුනේ සියලු හානි කරගන්නද? සත්ව ලෝකයයි මනුස්ස ලෝකය වගේ සියයහන කරගන්නේ අපි තරම් මොඩ නැහැ. පින්නතුනි සත්ව ලෝකයේ ඒ සත්වෝ පහනට පන්නේ සියයහන කරගන්න නෙමෙයි. ඒ සතා සැපයන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සතා පිච්චෙන නෙවෙයි යන්නේ. ඒ සතා මැරෙන නෙවෙයි යන්නේ. ඒ සතා යන්නේ ඒකේ ආස්වාදයක් තියෙනවා කියලා හිතලා ඒක දන්න නිසා. එයාට අවබෝධය ලැබිච්ච ගමන්ම ආයි තෘෂ්ණා නොකරන කියන කතාවට ආයි කරන්න දෙයක් නැහැ. ඒක නැති වෙනයි මේම. මේක ධර්මතාවයක්. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ අවබෝධය ලබා දෙන එක. දැන් අපි අර කතාවක් කියුණේ අර අන්ධ කෙනෙක්ගේ කතාව. අන්ධ කෙනෙකුට ලස්සන ඇඳුමක් දුන්නාම එතකොට අන්ධ කෙනෙකුට ලස්සන ඇඳුමක් දෙල යා මුලා කරන්න පුළුවන්. හැබැයි එයාට ඒක අයින් කරන්න කිව්වොත් ආසාවක් නැති වෙන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ මේක ලස්සන එකක් කියලා. එයාට අපි මොකද කරන්න ඕන? එයාට අපි ඇස් පේන විදිහට හොඳට ප්‍රතිකාරයක් කරන්න ඕන. ස්පේන විදිහට ප්‍රතිකාරය කරමු ගමන් මෙයා ඊට පස්සේ ඇඳුම අයින් කරන්න කියලා කියන්න ඕනේ නැහැ. එයාම ඒ අපිරිසිදු වස්ත්‍රය අයින් කරනවා. ඒ වගේම පින්නතුනේ අපි දකින අහන දේ යථා ස්වභාවය මේකයි කියලා දැනගත්තොත් පින්නතුනේ අපි ඒ සඳහා ඇදලා ගිහිල්ලා ඒ තුළ දැස්සගෙන දුක් විඳින ගතිය අපිට ඉබේම නැති වෙනවා. මේ අවබෝධය ලැබෙච්ච පමණට. හැබැයි මේකෙන් කියන්නේ නැහැ පින්නතුනේ අපි එදිනෙදාස්ම යුතුයම්ඩික කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවන්ගේ යුතුකම්, මව් දෙමාපියන්ගේ යුතුකම්, රැකියා ආරක්ෂා ඉගෙන ගන්න ඒවා අපි ඔක්කොම කරනවා. ඒවා අපිට මේ සමති ලෝකෙින්දී ඕන කරන්නේ. මේ අවබෝධය ලැබුණට පස්සේ පින්නතුනි ඒ කටයුතු දැනටත් වඩා හොඳට කරනවා. දැනටත් වඩා කලින් අවදි වෙනවා. දැනටත් වඩා වේලාවක් රැ නිදිමරාගෙන භාවනා කරනවා. දැන් දරුවන්ට සලකන්නේ කෑම ටිකයි ඇඳුම් ටිකයි දෙන්න විතරයි, ඉගෙන ගන්න විතරයි. මේ දර්ශනේ දැනගත්තට පස්සේ පින්නතුනි දරුවන්ට කොහොම හරි දෙනවා දර්ශනේ. කොහොමාරි දරුවන්ට උගන්වන කීයක් හරි දීලා හරි උගන්වනවා. මොකද පින්නතුනි දරුවන්ට දෙන අධ්‍යාපනයේ කොච්චර මේ ලෝකේ මහාචාර්ය කෙනෙක් වුණත් මේ අවුරුදු 50ට 60 විතරයි. ඒ දරුවට ඇත්තටම ආදරේ නම් පින්නතුනි. ඒ දරුවට ධර්මයේ දුනොතින් ආත්මවාසිය ගානකටම ඒ දරුවගේ ජීවිතය අනාගතේ යහපතයි. අන්න ඒ සත්‍යයට ඔබ බුද්ධිමත් වෙනවා. එතකොට ලෝකේ ඉහළම අධ්‍යාපනය ඉහළම රැකියාව ලබා දෙනවා වගේම ඒ දෝකේ දරුවාට ලෝකේ ඉහළම විද්‍යට හිත පිරිසිදුව තියාගන්න ඒ දරුවගේ මනසට කිසිදු දුකක් නොවන විදිය දර්ශනයක් ඔබ මේ ජීවිතයේ තුලදී මේ දරුවාට ඔබ ලබා දෙනවා. ඒක තමයි දරුවට කරන ලොකුම උපකාරය. දරුවට විතරක් නෙවෙයි. ඔබ ඉතාම කැමති ඥාති මිත්‍රාදීන් ඉන්නවනම්, ඔබ යහළු මිත්‍රාදීන් ඉන්නවනම්, ඒ අය ඔබ කියන ධ්‍යාන සූදානම් නම් නැත්තම් කරන් දෙයක් නැහැ. ධර්මයේ සඳහන් වෙන ඔබේ ළඟම ඥාතියේ හිතවතෙක් ඉන්නවනම් එයට ඔබ හුඟක් ආදරේ නම් ඒ අය ඔබ කියන ධ්‍යාන සූදානම් නම් ඒ අයටත් මේ ධර්මය ලබා දෙන්න කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහට බුදුහාඳුර මුලදී අන්ත දෙක දේශනා කළා. මධ්‍යම ප්‍රතිපදාව අරක්ෂණ මාර්ගය දේශනා කළා. ඊළඟට පින්නතුනි චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දුක මේකයි, දුකට හේතුව මේකයි, දුක නැති කිරීම කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණාව නැති කිරීම, නැත්නම් ඒ තෘෂ්ණාවට හේතුන අවිද්‍යාව නැති කිරීම. ඊට සඳහා මාර්ගය ආරක්ෂණික මාර්ගය කියලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. කාටද? පස්සක මහණට දේශනා කළා. ඒ පස්සක මහණුගෙන් පින්නතුණින් පළවෙනි වතාවට මේ අවබෝධය ලබා ගත්තේ කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඒ ඇත්තෙන්ම එක එක අනුපිළිවෙලින් දේශනා කරන බුදුහාමුදුරුවෝ. සමහරවිට දුක සත්‍ය විතරක් දේශනා කරනවා. කෙලින්ම පංචබලස්කන්ධය විතරක් සමහරවිට දේශනා කරනවා. ඒ දුක සත්‍යය. සමහරවිට හතරම දේශනා කරනවා. මුලින්ම ඇත්තෙම දැන් මුලින්ම පරිසම්පදේ දේශනා කරන්නේ. පරිසම්පදේ දේශනා කරලා ඊට පස්සේ තමයි අරසමාලි දේශනා කරන්නේ ඇත්තෙම. ඇත්තම මේ හතරෙන් මොකක් හරි එකක් හරියට තේරුම් ගත්තොත් අනෙක් හතරම තේරුම් ගන්නවා. මේ හතරම එකට සම්බන්ධයි. එතකොට මාර්ග සත්‍ය මුලින් කියනවා. මාර්ග සත්‍ය මුලින් කියලා අනෙක් හතරම ඥාති විස්තර කරනවා. ඒක එක ක්‍රමවලින් බුදුහාමර ඒ පුද්ගලයාගේ අවස්ථාව යනවා. ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් මාර්ගකත්වය බුදුහාමර බලනවා. දැන් මේ බාහිර දාරු චර්ය හම්බෙච්ච වෙලාවේදී කෙලින්ම කිව්වේ දිට්ඨි දිට්ඨමත්නම් කියලා. මේ මොනවාක්වත් කිව්වේ නැහැ. කෙලින්ම පටිච්චසමුප්පාදයම කිව්ව එක පාඩම. අස්සජි හාමුදුරන්ට උපදෙස් හම්බ වෙච්ච කෙනා කෙලින්ම මේ ධම්මා ගාථා විතරයි කිව්වේ. කෙලින්ම පටිච්චසමුප්පාද විතරයි කිව්වේ. නමුත් පස්සක මහණුන්ට මේ ටික ඔක්කොම අනුපිළිවෙලින් කිව්වට පස්සේ චතුරාර්ය සත්‍ය අනුපිළිවෙලින් කිව්වට පස්සේ ඉමස්මින් පන වේයා කරණස්මින් බඤ්ඤමානේ ආයත්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. බුදුහාමුදුරුවෝ මෙහෙම මේ පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය අර්ථ මාර්ගයේ විස්තර කරනකොට මේ කොණ්ඩඤ්ඤ හිමියන්ට මොකද උනේ? වෙනතන කෙලෙස් වලින් දුර වෙච්ච නුවණැස පහළ වුණා. මොකද්ද? යං කිංචි සමුදය ධම්මං යමක් හේතුවකින් හට ගන්නව නම් ඒක හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ඥානය පහළ වුණා. ditthi සම්පන්න බව ඇති වුණා. ඒ කියන්නේ නිවන් මාගේ ඉස්තර ලෙසම බැසගත්තා. පින්නතුනි මේක මේ ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රයේ සුවිශේෂී අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සාරස්සංග කල්පලක්ෂයක් පුරා අපමණ පරිත්‍යාගයක් ඇස් ඉස් මස්ලේ දන් දෙමින් යම් කිසි පරිත්‍යාගයක් කරා නම් ඒ පරිත්‍යාගයේ ඒ උත්සාහයේ අග්‍ර ප්‍රතිඵලය නෙලාගත්තු පළවෙනි අවස්ථාව මේ. මේ අවස්ථාවේ බුදුහාඳුරෝ සතුටටපත් වුණා. අඤ්ඤාතිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාතිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤ දැනගත්තා. කොණ්ඩඤ්ඤ දැනගත්තා කියලා අපි කියන්නේ දෙන අපි අපුඩි ගැහුවා වගේ. හරියම සතුටටපත් වුණා. බුදුහාඳුරෝ නික්ලේශින් හදවතින් නිර්හමිත සෝයන් භුක්තිින් දවස්තාව. උන්වහන්සේගේ සාරසංග කලබලක්ෂයක උත්සාහයක ප්‍රතිඵලය උන්වහන්සේ ලබාගෙන ඒ ප්‍රතිඵලය ලෝකෙට දීපු කලින් අවස්ථාවේදී ඒ ප්‍රතිඵලය ලැබුණ අවස්ථාව. පින්තුනි මේ දහම් කණ විදිය මනුස්ස ලෝකයේ පස් දිනක් ඇහුවල් මේ ලෝකයේ පින්තුනි මනුස්සයන්ට අමතරව බෝමාඩු දෙවියන්ගේ පටන් අකනිට බඹලෝ දක්වා අසංඛ්‍යය ගැන සත්‍යයන් මේ දහම හලෙදා නිවන් දැක්කා කියලා සඳහන් කරනවා. පින්තුනි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මුලින් මේ ධර්ම අවබෝධය සමගම පින්තුනි ඔහු භාග්‍ය සම්පන්න වුණා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්න. ඒ නිසා තමයි ඒතදඟ පාළියේ අග්‍රස්ථාන පවත්න අවස්ථාවේදී ඒතදඟම් භික්ඛවේ මම ශ්‍රාවකණන් දෙකෝණන් කියලා රත්ඥානං යදිදං කොණ්ඩඤ්ඤෝ කියලා සඳහන් කළා. මේ සම්බුද්ධ ශාසනයේ කිර රාත්‍රඥ බොහෝ රාත්‍රී ගණක් දන්න ශ්‍රාවකයාට මේ අගතනතුර ලැබුණේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට. පින්නතුනි පළමුවෙන්ම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ධර්ම අවබෝධය කළා. ඊළඟට වප්ප බද්දිය කියන දෙනමත් ඊළඟට මහානා මස්සජ කියන දෙනමත් අවස්ථා දෙකකදී දෙනම දෙනම බැගින් සෝවන් වුණා. ඇත්තෙන්ම මෙතන සඳහන් කරන්නේ නැහැ පස් දිනකට මේකම එකට දේශනා කරත් නැද්ද කියන කාරණේ. හැබැයි මේක දවස් කීපක සාකච්ඡාවක්. දැන් අපි මේක මේ විනාඩි ගානකින් පැය ගානකින් කිව්වට හිතන්නේ පෙතෙන් දවස් එහෙම වෙලාකින් කියලා. මේ ලොකු සාකච්ඡාවක් මේ දින ගානක ගියේ. ඒ විතරක් නෙමෙයි එක්කෙනෙකුට බණ කියනකොට අනිත් දෙනමක් ඇතැමිට පින්ඳ පාත යනවා. අනිත් දෙනම බණහනකොට ඊළඟ දෙනම පින්ඩපාත යනවා. එහෙමම දවස් ගණන් ගත කරන්නේ. ඒකර අන්‍යම සිදුවීමක ප්‍රතිඵලයක් තමයි මේ මුලින්ම සෝවන් උනේ. එහෙනම් මේ පොණ්ඩනේ හාමුදුරුවෝ. ඒකට දෙවෙනි වතාවට දෙනමක් ඊළඟ වතාවේ දෙනමක් වශයෙන් තමයි සෝවන් උනේ. පළවෙනි වතාවේ එතන සෝවන් උනේ. හැබැයි පින්නතුනේ මේ පස් වෙනාට ඊට පස්සේ බුදුහාම එකට අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. අනාත්මතාවය මේ රූපේ අනාත්මයි කියලා. අනාත්මය කියන්නේ මේ රූපේ Taman කැමති විදිහට පවත්වා ගන්න බෑ. මේ රූපය ආත්ම දෙයක් නම් Taman කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් වෙනට ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙන්න මේ ස්කන්ධ පංචකයම සඳහන් කරනවා. මේක අනාත්ම දෙයක්. අනාත්මය කියන්නේ Taman කැමති විදිහට පවත්වා ගන්න බෑ. මේක ආත්ම දෙයක් නම් Taman කැමති විදිහට පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. මේක ආත්ම දෙයක් නම් රූපය කවදා දුකක් බවට පරිවර්තනය වෙන්නේ බෑ. නමුත් රූපය දුකක් බවට පරිවර්තනය වෙන්නේ මේක අනාත්මතාවය නිසා කියලා සඳහන් කළා. ඊළඟට පින්නතුනේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවයත් දුක්ඛතාවයත් විස්තර කළා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක අනාත්මයි කියලා මෙන්න මේ ත්‍රිලක්ෂණය ඊට පස්සේ දේශනා කළා. පින්නතුනේ මෙන්න මේ ත්‍රිලක්ෂණය කීමෙන් තමයි එකටම මේ පස් නමම රහත් භාවයට පත් වෙන්නේ. අර සෝවාන් වෙච්ච මුල් අවස්ථාවේදී පස් නම සෝවාන් වුණාට පස්සේ බුදුහාමුදුරෝ ඒත වික්ඛෝ කියලා මේ පස් නමට ආමන්ත්‍රණය කළා. ඒත වික්ඛෝ කියන සාමාන්‍ය අපි ඒහි වික්ඛෝ සම්බදව කියලා කියන්නේ එන්න මහණෙනි කියලා මේ පස් දෙනාම එකට ආමන්ත්‍රණය කළා. ස්වාක්ඛාතෝ ධම්මෝ බ්‍රහ්මචාරියන් චර සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය කියලා ඒත වික්ඛෝ මහණෙනි එන්න කියලා මුලින් පින්නතුනේ මුලින් ඒත් මහණකම දුන්නේ පොණ්ඩයන් පොණ්ඩයන් හාමුදුරන්ට. මුලින් මහණකම දුන්නේ පොණ්ඩයන් හාමුදුරන්ට. පස් වෙනාමත් එකට මහණ කළේ නෑ. මුලින් ඒක වික්ඛෝ කියලා පොණ්ඩයන් හාමුදුරන්ට ආමන්ත්‍රණය ඔහුට එහි වික්ඛෝ ස්වභාවයෙන් ඔබ සම්බදා මහණක සම්බදා දුන්නා. මහණකම දුන්නා. ඊළඟට පින්නතුනේ ඊළඟට කන අනිත්‍යයට ඒත වික්ඛවෝ කියන අනිත්‍යයට ඒ වික්ඛභාවයෙන් මහානකම දුන්නු. මෙන්න මේ විදිහට පින්නතුනේ පැවිදි භාවයට පත් වෙච්ච මේ පස් වෙනාට තමයි බුදුරජාණන් වහන්සේ අවසානයේදී අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළේ. පින්නතුනේ මේ දේශනාව තමයි සම්බුද්ධ ශාස්ත්‍රයේ මුල්ම දේශනාව විදිහට කරකන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මේක තමයි බුදු සමයේ තියෙන ප්‍රධාන වැදගත්කම සියල්ලක්ම එකට කැටගරි වාස්තාවක්. එක අතකින් පටිච්චසමුප්පාදය විස්තර වෙනවා, අනිත් අතකින් ආරස්සංග මාර්ගය විස්තර කරනවා, අනිත් අතකින් චතුරාර්ය සත්‍ය විස්තර වෙනවා, අනිත් පැත්තෙන් ත්‍රිලක්ෂණය විස්තර වෙනවා. එතකොට මේ ප්‍රධාන ගැයීම් ටික ඔක්කොම එක තැන කැටි කරලා ඉතාම අනුපිළිවෙලින් විනිමත් විදිහට යනවා. හැබැයි එකකින් කියන්නේ හැම දෙනාම මේ පිළිවෙලින් මේ ගණ ගන්නවන කියලා එකක් නැහැ. දැන් සමහර කෙනෙකුට ඇතැමිට පරිසම්බන්ධය විතරයි කියන්නේ කිව්ව ගමන් තේරෙනවා. සමහර කෙනෙකුට ආයතන කුසලතාව ගැන විතරයි කියන්නේ. තව කෙනෙකුට චතුරාර්ය සත්‍ය හතරම විස්තර කරනවා. තව කෙනෙකුට පංචස්කන්ධය විතරක් විස්තර කරනවා. දැන් සතිස් බෝධි පරිශ්‍රය දරන කියලා 37ක් ගැන කියනවා. තව කෙනෙක් කියනවා අරිෂ්ඨංග මාර්ගය රකින්න කියලා. තව කෙනෙක් කියන්නේ සත්‍යබෝධංග වඩන්න කියලා. තව කෙනෙක් කියන්නේ ඉන්ද්‍රිය කුසලතාව ඇති කරගන්න කියලා. තව දැනක නෑ පංචේන්ද්‍රිය වඩන්න කියලා. තව දැනක නෑ පංච උපාසනස්කන්ධය වඩන්න කියලා. තව දැනක කියන සතර සතිපට්ඨානය වඩන්න කියලා. තව දැනක කියන ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තව දැනක කියනවා සම්මුති දර්ශන වඩන්න කියලා. තව දැනක නෑ හුඟක් වඩන්න ඕනේ ප්‍රඥා වඩන්න ඒකට ඔක්කොම වැඩේ කියලා. පින්නදනේ ඒ මොකක් කළා මූලික දොරටුව තමයි මේ සද්ධර්ම මාර්ගයේ පිවිසුම් දොරටුව තමයි පටි සම්පදායේ පිළිබඳව හේතුඵල දහම් පිළිබඳව අනිත්‍යතාවය පිළිබඳව තියෙන අවබෝධය. සම්මා දිට්ඨිය කියන්නේ ඒක. මෙන්න මේ සම්මා දිට්ඨියෙන් අපේ ඇස් දෙක පිරිසිදු කරගන්නට ඕන. ඒ පිරිසිදු කරගත්තු ප්‍රමාණය තමයි මේ සද්ධර්ම මාර්ගයේ ගමන් මගේ ඉදිරියට අපි ගමන් කරන්නේ. ඒ ගමන් කරන ප්‍රමාණය පිනකින් අපේ ළඟ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මේක අධිපති ධර්ම කියන එක. මේක තමයි අපේ ළඟ ඉන්න ප්‍රමුඛ බවටපත් වෙන්නේ. මොකද ශ්‍රද්ධාව හැම දෙයක්ම කරන්නේ ශ්‍රද්ධාවෙන් ඉඳගෙන. බුදුහාමුදුරුවෝ වැඩිපුර සිහිපත් වෙනවා, ධර්මයේ සිහිපත් වෙනවා, සංඝයේ සිහිපත් වෙනවා. දවසට වැඩි වාර ගණනක් මේත් එකයි ඉන්නේ. ඒ වගේම වීරේ නිතරම අකුසල දහමෙන් දුර වෙන්න, කුසල දහම වඩන්න නිතරම උනන්දුවක් දෙන හැම දෙයක්ම කරන්නේ ඒත් එක්ක. කෙනෙක් ඇතුරු කළත්, රැකියාවක් කරත්, පාරේ ගියත්, කෑම කෑවත්, කඩේකට ගියත් හැම තැනම ඉන්නේ අකුසල දුර වෙන්නේ, කුසල වඩන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කරගෙන ඉන්න. ඒ වගේම සතිය නිතරම තමන්ගේ කය ගැන, සිත ගැන නිතරම බල බල ඉන්නේ. බාහිරයිගේ අඩුපාඩුකම් බලන්න බල බල ඉන්නේ. තමන්ගෙම ගැන මම බලන්නේ. තමන්ගේ කයක මොකද්ද වන්නේ, බාහිර දේ දකින්නකොට තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කිය කිය තමන් ගැනම බල බල ඉන්න. ඒ වගේම පින්නතුනි ටිකෙන් ටික සමතේ දිනු කරනවා, සමාධිය දිනු කරනවා. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාව මේව කරමින් පින්නතුනි තමන්ගේ විසිරලා යන සිත, අතීත අනාගත දෙකට තුන හිත, ඒ හිතේ දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා වර්තමාන මොහොතේ හිත තියාගන්න වෙලාව ටිකෙන් ටික වැඩි කරනවා. පින්නතුනි මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. පින්නතුනි අපේ දක්ෂතාවය බලන්නේ උපාධියෙන්වත්, තමන්ගේ රැකියාවෙන්වත්, මාසික වැටුපෙන්වත් නෙවෙයි. තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වය, දියුණුව, දක්ෂතාවය බලන්නේ කොහොමද? තමන්ගේ හිත එක අරමුණකට තබා ගන්න තමන් කොච්චර දිගු වේලාවක් දක්ෂද කියන කාරණේ මත ඔව සමාධිය දිනු කරනවා. ඒ වගේම මේ සමාධිමත් වෙච්ච සිතින් පින්නතුනේ සමාධිමත් වෙච්ච හිතෙන් ඔහෝ අනිත්‍යතාවය, පරිසම්පාදය, මේ ඇතිවීම නැතිවීම දෙක බලන වේලාව කාලය එන්න එන්නම වැඩි කරනවා. පින්නතුනේ මේ දහමගේ ඉන්න ඔහුටම ඔහු ගැන දිනුව බලා ගන්න පුළුවන්. වෙනද නිතරම සතුට බලාපොරොත්තුනේ බාහිරින්. පිටස්තර කෙනෙක් හොඳ කියනවා නම්, අගය කරනවා නම්, බාහිර බඩමුට ලස්සනට තියෙනවා නම් මේ වගේ තමයි සතුට බලාපොරොත්තුනේ. වැඩිපුරයි කතා කරනවා නම් කතා කරන තරමට තමයි සන්තෝෂුනේ. දැන් පින්නතුනේ මේ ධම්මකට එන්නේ කොහොමද? අනිත්‍ය කතා නොකර ඉන්න තරමට සතුටුයි. අනිත්‍ය කොම් කරන තරමට සතුටුයි. අනිත්‍ය නොසලකා ඉන්න තරමට සතුට. අනේ හරි හොඳයි, මට භාවනා කරන්න ඉඳ දෙනවා, මට නිහඬ වෙන්න ඉඳ දෙනවා කියලා සතුට වෙනවා. මොකද තමන් දන්නවා සතුට තියෙන්නේ බාහිරින් නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තරයෙන් සතුට තියෙන කියලා තමන් දන්නවා. තමන්ගේ නිහඬ බව, මානසික විවේකයේ එන්නම වැඩි වෙනවා තමන්ට. දැන් අපි හුවා අවිවේකයෙන් ඉන්නේ. අන්නේ අවිවේකයේ ටිකෙන් ටික විවේකයේ බවට පත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අයා මන්දෝසහය කෙනෙක් කියලා. ඒකෙන් කියන්නේ අලස කෙනෙක් කියලා කියන්නේ එයා හොඳ ඇක්ටිව් කෙනෙක්. තාම සක්‍රියයි, තාම ක්‍රියාශීලී කෙනෙක් කියලා. හුඟක් වෙලා වැඩ කරනවා, මහන්සි වෙනවා, ඇතැම් විට නිදි ගන්නවද කියලා බලන්න ගන්නවත් බැහැ. දකින්න හැම වෙලාවකම මොකක් හරි වැඩක් තියෙනවා. සමහර අපි අසු කරන සමහර ඇස් තියෙනවා, හොඳ ආධ්‍යාත්මික ගමනක් ඉන්නේ. නිදි ගන්න වෙලාවක් හොයා ගන්නම බැහැ. නමුත් යාළ විවේකීව වැඩිපුර ඉන්නේ, නින්දට බරක් නැහැ. ඒ වගේම කරන් කියන වැඩ අනිත් පාටත් වඩා යන කරනවා. කතාවත් එච්චරම නැහැ. පින්නතුනේ හැබැයි නිහඬු නැහැ කියලා විතරම මොනිවරෙක් වෙන්නේ නැහැ. තමන්ගේ අභ්‍යාසර ගුණදහම් වැඩෙන්නත් ඕනේ ඒත් එක්කම. පින්නතුනේ මේත් එක්කම තමන්ගේ සතුට වැඩි වෙනවා. අභ්‍යන්තර නිහඬ බව වැඩි වෙනවා. ඒ වගේම පින්නතේ එන්නේ එන්නම ලෝකේ ගැන අපි මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි පින්නතුනේ එක පැත්තකින් මෛත්‍රිය වැඩි වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව වැඩි වෙන්නට ඕන. බුදු සමය කියලා මේ දර්ශනය පිනතුනේ අපේ සම්පූර්ණ ආධ්‍යාත්ම ගමන් මාර්ගය තියෙන්නේ මහා ස්තම්භ දෙකක්, මහා කුළුණු දෙකක් මත. මොකක්ද ඒ කුළුණු දෙක? එක පැත්තක මෛත්‍රිය තියෙන්නට ඕන, අනිත් පැත්තේ ප්‍රඥාව තියෙන්නට ඕන. අපේ දෑත වගේ හරියට මෛත්‍රිය දිනු වෙන මෛත්‍රියෙන් එකක් නවතින්නේ නැහැ. යාගේ ළඟ කරුණා ගුණයක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. ප්‍රඥාව දිනු වෙන කෙනාගේ එක පැත්තකින් කම්මසකට සම්මාදිතිය තියෙනවා, අනෙක් පැත්තෙන් ආරි සම්මාදිතිය තියෙනවා. මේ දෙකම යාගේ වේගයෙන් මෙයා දිනු වෙමින් ඉදිරියට යන්නේ. මේ යන ගමනේදී පින්නතුනි අපි මහලු වෙනවට වඩා වේගෙන්, අපි ලෙඩ වෙනවට වඩා වේගෙන්, අපි මරණයට සමීප වෙනවට වඩා වේගෙන් අපි ආධ්‍යාත්මික ගමනාගිය අපි ඉදිරියට යනවා. පින්නතුනි එහෙම ගියොත් තමයි අපට ජරා මරණ ව්‍යාධි දුක් වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඊට වඩා පස්සේ වේගෙන් ගියොත් අපි පරහද වෙනවා. අරගලන් ඉස්සෙල්ල කියන ජයග්‍රහණය ගන්නවා. ඔබේ අතට හැරමිටින්න කලින් ඔබට සුසාන භූමිය මුණ ගැසෙන්න කලින් පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි වේගවත් ඉදිරියට යන්නට ඕන. මේ ලැබෙච්ච අවස්ථාව පින්නතුනි අපි ගිලිහවන්න හොඳ නැහැ. අපිට ඉතාම දුර්ලභ ලෝකයේ මිලියන ගානකින්වත් ට්‍රිලියන ගානකින්වත් නොඇදෙන විදිය ලොතරැයි යකමට ඇදලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මිලියනකින් විතර ලොතරැයියක් ඇදෙනවා අපි හුඟා පාසනවත් දෙයක් කියලා කියනවනේ. නමුත් පින්නතුනි අසංඛ්‍ය ගණන් අයගෙන් එක්ක බලනකොට ඒ අයටත් නොලැබිච්ච අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. අපට හොඳ වටපිටාවක්, හොඳ පරිසරයක්, නිරෝගී ශරීරයක්, මේ ධර්මයේ මේ ඔක්කොම ලැබිච්ච එක පින්නතුනි මහා ලොතරැයියක් ඇදෙනවා වගේ. මෙන්න මේ අවස්ථාව ගිලිහ ගන්න එපා. බුදුහාම දේශනා කළේ කනෝ වේමා උපජ්ජනා කියලා. මේ ක්ෂණය ඉක්මව ගන්න එපා. කනා සීතාහි සෝචಂತಿ. මේ ක්ෂණය අතපසු කරගත්තු අය, මේ ක්ෂණය අහිමි කරගත්තු අය දුක් වෙනවා කෙනෙක්, පසු දැන වෙනවා කෙනෙක්. එන්සා පිනතුනේ බුදුහාමුදුරෝ ඊටාම දිගු කාලයක් කරපු ආර්ය පරිශ්‍රණයක ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේ දාන ආදී පාරමිතා ධර්මවල ධර්මලින් කරපු පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් විදිහට සම්මා සම්බුද්ධත්වය ලබාගෙන එදා බරණැස විසිපතන ආරාමයේදී සදහම් දෙරේ වහලා උන්වහන්සේ ශ්‍රාවකයන් පස් දෙනෙක් නිර්වාණ සේම භූමියට වැඩම කරවපු මේ ඇසල පුන් පොහෝ දිනේ උන්වහන්සේ දේශනා කරපු ධම්මචක්ක සූත්‍රයත් අනන්ත ලක්ෂණ සූත්‍රයත් ආශ්‍රයෙන් අපි මේ කරුණ සාකච්ඡා කරේ. ඉතින් බොහෝ වේලාවක් සැදැහැ සිටින් එකඟ සිටින් උවමනාවෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටම තෙරුවන් සරණයි. ඔබේ සියලු දැහැම කටයුතු සඵල වේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතර ඔබට අදාසපු ධර්ම කාරණාවලින් දහම් ගැටළු තියෙනවා නම් ඒ වහනට අපි අවස්ථාව ලබා දෙනවා. ඇත්තම දැන් තිරිසං ආත්ම භාවය කියන අවස්ථාව සලකන්නේ බොහොම අභාග්‍ය සම්පන්න අවස්ථාවක විදිහට. ඇතැම් විට ඊට පල්ලෙහා සමහර අවීචිය වගේන සත්‍යයන් සමහර කල්පයක් හරි දුක් විඳලා එන්න පුළුවන් මනස ලෝකෙටයි. මොකද ඒවලන් අලුත් කර්ම වැඩිය කරගන්නේ නැහැ. ඒ කර්ම ටික කලින් තියවුව අකුසල ටික ගෙවල එනවා මෙහි. නමුත් ඒ සත්ව සිව්පා වුණාම තියෙන අවසනාව තමයි ඒ සත්වේ ජීවත් වීම සඳහාම තව අලුත් කර්ම කරනවා. කල්ලකල් නැවතියා ඊටාම දිග ගමනකට යනවා. ඉතාම ඒ නිසා තමයි සතර අපාය වැටිච්ච කෙනෙක් විශේෂයෙන් සත්ව සිව්පා වෙන සතුන් ගැන කියන්නේ ඇත්තෙන්ම අර වියගසේ උපමාවෙන් කියන්නේ අර හරක් මඩිනකොට අර කරට දාන එළිය වියගසේ සිදුරක් තියෙනවා. ඉතින් ඒ සිදුර ළඟින් ඒ වියගස කැඩෙනවා. ඒ දඬු දෙක මුහුදට දානවා. දාලා මුහුදේ තැන් තැන් වල මේ දෙක පාවේ පාවේ යනවා. පාවේ ගිහිල්ලා කවදා හරි දවසක සිදුර ළඟින් මේ දෙක එකතු වෙනවා නම් ඒක අපිට හිතා ගන්නවත් බැරි දෙයක් නේ. ඒ එකතු වෙන දවසේදී අවුරුදු 100කට වරක් විතරක් උඩට එන කන කැස් බෑවා කියලා සතා. ඒ අර සිදුරේ මහස බලය කියලා හිතන්න පුළුවන්ද? ඒ කන කැස් ගාට ඇස් දෙකක් නෑ, එක හැයි පේන්නේ. ඒ එක පේන එක හැයි මරක බලන්නේ. පින්නතුනේ මේක හිතා ගන්නවත් බැරි දුෂ්කර දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ සිද්ධිය ඉතාම ඉක්මනට වෙන්න පුළුවන් කියලා. මේක ඉතාම සරල. නමුත් ඊටත් වඩා අමාරුයි මේ අපාගත වෙච්ච සත්‍යයක් නැවත මිනිස් ලෝකෙට එන එක කියන. ඒ තරම් දුර්ලභ දෙයක්. දැන් මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක ඉතරම අමාරු නැහැ. නමුත් පල්ලෙහාට ගියපු කෙනෙක් නැවත මෙතෙන්ට එන එක පිනුතුනේ සරල දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ ඉදිරියේ මේ අනතුර අපට තියෙනවා. ඒ නිසා බුදුහාමර දේශනා කළා ඇයි ශාස්ත්‍රවරයෙක්ගේ ධර්මයක් ලෝකෙ බබලන්නේ? ඇයි ශාස්ත්‍රවරයෙක් ලෝකෙ බබලන්න හේතුව ඇයි කියලා දේශනා කළා. දහමක් ලෝකෙට අවශ්‍ය වෙන කාරණා කීපයක් නිසා. එකක් තමයි මහලු වීම කියන කාරණය. අනිත් කාරණේ තමයි මරණය කියන කාරණේ. අනිත් කාරණේ තමයි පිනතුනේ නැවත ඉපදීම කියන කාරණේ. නැවත ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන තියෙන අවස්ථාව තමයි අපේ ජීවිත හැමුවේ තියෙන ප්‍රධානතම අභියෝගයේ චැලෙන්ජ් එක. මෙන්න මෙතනින් මග හැරගන්න තමයි අපි හැකිතා සත්පුරුෂ ධහමක පිහිටලා අකුසලෙන් මිදලා හැකිතා කුසල දහම් වඩන්නට ඕන අපි ස්වර්ග මාර්ගය අපි ඉන්නට ඕන මෙන්න මේ අනුතරින් බේරෙන්න. තමන් බේරන වගේම තමන් ඉතාම ආදරය කරන දෝ දරුවන් මොනබුරු මිනිබිරියන් ඥාතීන් හිතවතුන් ඉන්නවනම් එය කොහොම හරි තෙන්කවල සහභාගී කරගෙන එයටත් මේ ගමන් මගේ පොඩි හරි උදව්වක් කරන්න. එයට කෑමක් බීමක් දෙනවට වඩා ඇඳුමක් දෙනවට වඩා ඒක තමයි එයට කරන ලොකුම උපකාරය කියලා. ඒ නිසා සත්‍රෝකෙට ගියාට පස්සේ ඉහළට එන එක පිනතුන ඉතාම දුෂ්කර දෙයක්. තාම දුෂ්කර දෙයක් ඒ නිසා බුදුදහම අනුව මේක පේනවා පිනතුන දුෂ්කර බව නිසාම තමයි අපි මේ අවස්ථාවේදී අපට පොඩි පොඩි අඩුපාඩුකම් ජීවිතේ එන්න පුළුවන්. අනිත් යාගේ නොසලේ කිලිකම් අපට කරදර බාධක නොවේ දේවල් බාහිරින් එන්න පුළුවන්. ඒවා වැඩිම උනත් අවුරුදු 100යි. 100කුත් නැන්නේ තා ඉතින් අවුරුදු කියලා අපි ජීවත් වෙන්නේ. ඒ ටික පොඩ්ඩක් ඉවසගෙන ඉන්නේ මේ සසර ගමන පිනතුනේ හානියක් කරගන්න අපේ කරදර නිසා. ඒ පොඩි දෙයක අපේ හිත නරක් කරගෙන ගියොත් අපිට ඊට වඩා හුඟා කාලයක් දුක් විඳින වෙනවා ඒක. ඒ නිසා ඒ කාලේ අපි ඒ තත්ත්වයට පත් කරගන්න හොඳ නෑ. අපි ඊට වඩා එකාතකින් දැන් වැටිච්චය ගොඩ ගන්න අපට අමාරුයි. වැටිච්චය ගෙනිය අත කරුණාව දක්වන්න යන්නේ නේද? ඒක පින්නොතනේ කරුණාව තිබ්බත් ඒක ගොඩ ගන්න එක සරල දෙයක් නෙවෙයි. ඒක ඒ සත්‍යම කර්ම කරන්න ඕන. අපි කර්ම දීල බෑ. දැන් බොහෝ දෙනෙක් ඉඳන්ගෙන පුණ්‍ය ආනමෝදනා කරනකොට දැන් අපි මෙහෙම පින් ටිකක් දැම්මොත් ගොඩ ගන්න පුළුවන් කියලා නේ. පින්නොතේ පුණ්‍ය ආනමෝදනා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අනුමෝදනා කියන්නේ යමක් කරනකොට අනුව සතුට වීම කියන එක. රිජොයිස් කියලා කියනවනේ ඉංග්‍රීසි වලින්. දැන් ට්‍රාන්ස්ෆර් කියන එකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. ට්‍රාන්ස්ෆර් කියන එක නෙවෙනිය වචන රිජොයිස් කියන එක. පින්නොතේ අපි කරන දේ අනුව වෙනත් කෙනෙකුත් ඒකට සතුට කරවීමයි කරන්නේ. පුණ්‍යානුමෝදනා කිරීමේදී වන්නේ අපි කරන පින්කම දැස අනිත් පින් බලාපොරොත්තු වෙනට ආරාධනා කළා. ඒයටත් මේකට දැකලා සතුට වෙන්නේ නැහැ කියලා ඒයට අපි ආරාධනා කරනවා. ඒතර ඒය තමන් කරපු පින්කමක් කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. එතකොට එයාත් මේකේ පින්කමේ කොටස් කරුවෙක් වෙනවා. හරියට අපි අපේ ගෙදර දාන දෙනකොට අපි ඥාතින්ට එන්න කියනවනේ. හිතවතුන්ට එන්න කියනවනේ අපේ දානට එන්න කියලා. ඉතින් ඒ අය දැන් මෙට බඩු බාණ්ඩ දානට අරගෙන එන අය තියෙනවා නැතුව අය තියෙනවා කමන කොහොමවත් ඒ අය ඇවිල්ලා සතුට වෙනවනේ. අන්නේ සතුටුනොත් එයාටත් මේක පින වෙනවා. දැන් අනාථ විනයගේ සිටුමා ජීවිතනාරාමයේ හැදලා පූජා කරනකොට අර වයසක බ්‍රාහ්මණෙක් කියලා පින් අනුමෝදන් වුණා සාදු සාදු කියලා. අනාථ මිනිස් සිටුමා දිවි ලෝකේ යන කලින් අර මිනිස්සේ මැරෙලා ගිහලා දිවි ලෝකෙ ගියා. අර බලන් හිටියා මිනිස්සයා හේපෙනින්. ඒ නිසා පින්නතුනේ මේ පින්කම නරිසස මේක වෙන කෙනෙක් පින්කමක් කරනකොට පින්කමක් කරයි කියලා ආරංචි වුණොත් ආ මාත් අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. පින්කමක් කරාට පස්සේ අයියෝ ඔච්චර වියදම් කරාද? ඔයිට වඩා අඩුවෙන් කරන්න තිබ්බ නේද? ඇයි 7000ක් වියදම් කරේ 5000 5000කින් කරන්න තිබ්බ නේද ඔක? එහෙම කියලා කිව්වොත් ඉතින් අනිත් පැත්තත් අනුමෝදන් වෙනවා. පින්නතුනි ඒ නිසා පුලුවන් තරම් පින්නතුනි කරන දේ අනිත් කෙනෙක් පිනක් කරාම සමණ්ඩ කරන්න බැරි වුණත් ඒ කරපු පින ගැන සතුට අනේ සාදු සාදු මාත් අනුමෝදන් වෙනවා. පුලුවන් නම් ඔබත් සුළු දෙයක් හරි උදව්වක් කරන්න. දාන ගෙදරට යනකොට වතුර බෝතල් ටිකක් හරි අරන් යන්න. පොඩි දෙයක් හරි අරන් ගිහිල්ලා පූජා කරන්න ඉදී. ඩොලර් එකක් හරි කම නැහැ පූජා කරන්න ගිහිල්ලා. දැන් අපේ සිංහල බෞද්ධයන්ගේ ලක්ෂණය තමයි අපි අය පොඩි ගණන් පූජා කරන්න ලැජ්ජයි. අපි එකපාර ලොකු ගණන් තමයි පූජා කරන්න බලාගෙන ඉන්නේ. නමුත් වෙනසනේ බුරුමේ, සියම, කාම්බෝජේ, ලාඕසි වගේ අය දුප්පත් ඇවිල්ලා කවුරුත් ඇවිල්ලා පොඩි ගණන් හරි පූජා කරනවා. ඒ එන හැම දිනෙකම මොකක් හරි දෙයක් අරගෙන එන්නේ. එක්කෝ හාමුදුරු කෙනෙකුට නැත්නම් බුද්ධ පූජාවට නැත්නම් පින් කැටයකට කැමති තැනකට මොකක් හරි දෙයක් අරගෙන එන්නේ පූජා කරන්න. පින්නතුන ඒ හුරු ඇති කරගන්න. ලංකාවේ තියෙන සමහර අය කරන අය ඉන්නවා අඩු ගානේ මල් ටිකක් හරි අරන් එනකොට නිකම් මෙන්න එපා. වතුර බෝතල් ටිකක් හරි අරන් එන්න. ඇතැම් විට කඩදාසි ටිකක් හරි පාවිච්චි කරන තැනක අරගෙන බාත්รูම් එක හරි තියන්න. ඒක කී දෙනෙක් පාවිච්චි කරනවද? තමන්ගේ ශ්‍රමයෙන් කරපු දෙයක් වැඩි පිරිසක් පාවිච්චි කරනකොට පින්නතුනේ ඒකෙන් තමන්ගේ අනිසංසය වැඩි. පහනක් පූජා කරන එක, කොස්සක් පූජා කරන දැන් පොදු තැනකට පින්නතුනේ විශේෂයි ඒක. දැන් පොදු තැනකට ආවම අපි අතුපතු ගානෝනේ නිකන් ඉන්නේ නැහනේ අපි. දැන් අපි gedara atu gæවට පිනක් වෙන්නේ නැහැ. නමුත් පොදු තැනකට පන්සලකට ආවට atu gæවට පස්සේ ඒක කුසලයක් වෙනවා. ඇයි ඒක දැකලා අනිත් අය සතුට වෙනවා, ඒක ඉඳගෙන අනිත් අය පින්දහම් කරනවා. ඒක අනිසංසයක්. ඒ අවස්ථාව මග හරගන්න එපා. කොස්සක් ඉදලා දැකන් සතුට නනේ මට පින්කම කරන්න අවස්ථාවක් ලැබුණා කියලා. කුණු ගොඩක් දැක්කා මහකවල යන මේ අස්කල්වත් නෑ බලන්න අපි එන කලින් කියලා. එහෙම හිතන්න එපා. අනේ මට හොඳම අවස්ථාවක් මේ කුණු කොට මං එනකම් බලාගෙන හිටියේ කියලා සතුටින් හිතන්න. තමන්ට හැම වෙලාවකම පින්නතුනි පින්කමක් කරන අවස්ථාව කියලා සලස්ස ගන්න. ඒ වගේම පින්නතුනි අභ්‍යන්තරයෙන් අනිත්‍යයට දෝෂාරෝපණය කරන ගතිය ටිකෙන් ටික අඩු කරන්න. අනිත්‍යයේ නිතරම එක හොඳ ගුණයක් හරි මතක තියාගන්න. කෙනෙක් මතක් වෙනකොටම ඒ ගුණයේ හොඳට හිතේ තියාගන්න. දැන් ඔබට ඉතාලම හිතවත් ඔබ නිතර ළඟින් ඇසුරු කරන 5 දිනක් හරි 10 දිනක් හරි 25 දිනක් හරි නම් ලියාගන්න. ඒ හැම දිනෙකෙම එක හොඳ ගුණයක් කොහොම හරි හොයාගන්න. අඩුවන හොඳට ඇඳුම් ටික හරි අඳිනවා නම් ඒක හරි කමන්නේ. එයාගේ හොඳට කටහඬක් තියෙනවා නම් ඒක හරි කමන්නේ. එයා හොඳට දන් දෙන කෙනෙක් නම් ඒක. එයා හොඳට කතා කරන කෙනෙක් නම් මොකක් හරි හොඳ ගුණයක්. කමන්න කරපු එක සුළු ගුණයක් හරි මතක තියාගන්න. එයා මතක් වෙනකොටම ඒ ගුණය මතක් කරගන්න. පින්නතුනි අපට දැනට හිතේ තියෙන මානසික පීඩා පින්නතුනි 50%කට වඩා අඩු වෙනවා. ඈ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයෙන්. පින්නතුනි අපේ සිංහල වේදකම එහෙමයිනේ නේ. ඈ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයෙන්. පින්නතුනි පුළුවන් තරම් මේක කරන්න තමන්ගේ මනසේ ලොකු වෙනසක් වෙන අඩුම ගානේ මාස 6ක්වත් කළ බලන්න. තමන් ඉතාම සංයුබැසුරු කරන අයගේ හොඳ ගුණ හොඳට මතක්. හැබැයි මේක කරන්නේ ආත්ම සංයමයෙන් තමයි කරන්නේ. ඒක විතර මනාත්මතාවයට අපිට හිත පිටව ගන්න අමාරුයි. ආත්ම සංඥා හිටියත් පින්නතුනි කමක් නැහැ. මේක තමයි කුසලයේ මුල් අවස්ථාව. පුණ්‍යවි සංස්කාරයට අපි එන්නට ඕන. ඊට පස්සේ තමයි අපි නිවන සඳහා සංස්කාර වලට යන්නේ අපි. ඉතින් මේ වගේ පින්නතුනි එන්නම තමන්ගේ හිතේ මානසික සුවය වැඩි කරගන්න, මානසිකත්වයක ඉන්න, නිතරම තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන විදිහේ දැක්මක ඉන්න, නිතරම තමන්ගේ සක්කාය දිට්ඨිය අඩු වෙන විදිහේ නිතර දැක්මක ඉන්න තමන්. අපට වඩාත්ම පීඩාගෙන දෙන්නේ අපේ සක්කාය දිට්ඨිය. මම මගේ ආත්මය කියලා මේ ඇතුළේ ලොකු වැඩ කොටසක් යනවා අල්ල ගැනීමක්. අන්න ඒක තමයි ලොකුම අපට අපේ කෙලෙස් ඇති කරන ප්‍රධාන කාරණය. අන්න ඒ සක්කාය දිට්ඨියේ තියෙන ප්‍රබලත්වය ටිකෙන් ටික ඒකට පහර දෙමින් ඒක දුර්වල කරන්න ඕන අපි. ඒක අඩු කිරීමත් එක්ක තමයි අනිත් ජීවිත අනිත් අංග වලට අපේ ජීවිතයේ සාර්ථකත්වය සතුට වර්ධනය වෙන්නේ. කියන්නේ දැන් මේ අය රහත් වෙන කම්ම සෝතාපන කියන වචනේ කතා කළා නෑ. සකදාන් කියන වචනේ කතා කළා නෑ. සක්කාය දිට්ඨි කියන වචනේවත් කතා කළා නෑ. කෙලෙස් දසනාන් යෝජන කරන එකක්වත් නමක්වත් මෙතන නෑ. රහත් වෙන කම මේකක් තියෙනවා. ඇත්තම මේකයි. ඒක නෙවෙයි මෙතන වෙනුන අවබෝධය ඒකයි. වචන හොමාරුවක් නෙවෙයි මෙතන වෙන්නවන. දැන් රෝස මලක සුවඳ දකිනකොට එයා රෝස් කියන වචනේ අහලවත් නෑ දැන් මෙතන. රෝස් කියන වචනේ නොහැව්වයි කියලා යාට සුවඳ විඳින ගැටලුවක්ද? රෝස මලිය. ඒකේ නම දැනගත්තේ නැංගේ ඒකට සිංහලෙන් කියන්නේ කොහොමද? ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ප්‍රංශ භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ සුවඳ දැනගන්න. ඒක ඕනේ තව කෙනෙකුට විස්තර කරන්න යනකොට. තමන්ට අවබෝධය යනකොට වචනවලට හිර වෙන නෙවෙයි ඕනේ. වචන ටික ඔක්කොම කටපාඩම් කරත් වැඩක් නැහැ. අපි පින්තූර වලින් විතරක් නම් රෝස මල් බලලා තියෙන්නේ. නේද? රෝසමල් අඳින්නේ මෙහෙමයි පාට මෙහෙකට පාට ගගා ඉන්නවා අපි පින්තූර කවදාවත් දැකලා නැහැ රෝසමල්. නමුත් භාෂා 25න් විතර අපි ලියනවා බස් මේ භාෂාවෙන් කියන්නේ මෙහෙමයි මේ භාෂාවෙන් කියන්නේ මෙහෙමයි. වැඩක් තියෙද? අපිට දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ නියම ආසාදිය අපට ලැබෙන්නේ නැහැ. ඒක හරි නේද? ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කියනකොට ඇත්තම අපි මේ පැත්තින්ලා අර පැත්තට නිකන් යවනවා කියන කතාවක්. ඇත්තම ඒක නෙවෙයි වෙන්නේ. අපි කරන දේ තුළ එයාට සතුටු වෙන්න අපි අවස්ථාව සලසලා දීම එයාත් මේක කොටස් කරවි බවට පත් කරගෙනම කියන්නේ. පුණ්‍යානුමෝදනාවේ නියම දේ ඒක තමයි වෙන්න ඕන. වෙන්නේ ඒක ඇත්තම. යම්කිසි කෙනෙක් පින් අනුමෝදන් වුණයි කියන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් අපි පින් අනුමෝදන් කරන වෙලාවක ඒ පින් බලාපොරොත්තු වෙන එකක් කොහේරි ආත්ම භාගයක බුදියගෙන හිටියොත් යාට තින්හම වදන්නේ නැහැ. දෙවියන් වුණත් ඒක බලලා යාගේ යාලා ඒකේ ඔන්ලයින් ඉන්නවනේ. ඒකයි. ඔව්. ඔක්කොම බඩු සෙට් කරගෙන ඉවත් තියෙන්න ඕනේ. හිටියොත් තමයි මෙහෙම දෙන්න පුළුවන් කම තියෙන්නේ. ඒකයි. සතුන්ට අනේ ඒක කියන්නේ සතුන්ට මානසිකත්වේ නැහැ කියන්නේ ඒක. ඒ ඇයිට පරලෝ ගිහිල්ලා නැඳ හැබැයි ගෙදරින් සතාට ගෙදරින් සතාට පුළුවන් නේද? එයා සතා බල්ලා තැඹෙට සමහර පන්සල්වල සමහර හොඳ බෞද්ධකවල ඉන්න සතු ඉන්නවා. ආ එතන හාමුදුර ළඟට ආවට පස්සේ නිකන් වඳින මට්ටමට මෙනවා බොහොම අර. එයාට තේරෙනවා කිනිස් දැනෙනවා එයාට. වන්දනා කරනකොට අධික එකතු කරගෙන වඳින සමහර සතු ගැන ඉන්ටර්නෙට් එකෙන් දැකලා තියෙනවා. එතන ට්‍රේනින් කරලා තියෙන්නේ. නමුත් ඒකුණත් කලක් යද්දී මනස යනු සකස් වෙනවා. ඉතින් හොඳ පැත්තට දේන වෙනවා. ඒක හිටියොත් විතරයි. තිරසංගත සතුන්ගේ ලක්ෂණය ළඟ හිටියොත් විතරයි. නමුත් සමහර പ്രേත භූතාත්ම වල ඉන්න අය ghost එහෙනම් කියලා කියන්නේ අපි. ඔය ඒගොල්ලන්ට ඈත ඉඳලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ට ස්පේස් එකක් නැහැ ඇත්තෙම. ඔය යාට ફોકસ කරන්න පුළුවන්. දැන් අපට මිනිස්යන්ට අපේ ළඟ ඉන්න සිව්පාසතුන්ට වගේ සීමාවක් තියෙනවා. නමුත් අරගොල්ලන්ට සීමාව නැහැ. ඈත එකපාර කාලයවකාශ ඉක්මවල ගිහින් ඒවට ළඟා වෙන්න පුළුවන්. අනුමතයෙන් පුළුවන්. බොහෝ දෙනෙකුට පුළුවන්. පුළුවන්කම තියෙන්නේ ඒ ගැයි මේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන් මිත්‍යා දෘෂ්ටියකින් ඉඳලා මිය ගියපු කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මේක ඇතැම් විට. මොකද? ඇත්තම චුති චිත්තය කියන්නේ දැන් ඇත්තම අපේ යටිහිත කියන්නේ ඇත්තම ඒක තමයි නියම හිත කියලා කියන්නේ ඇත්තම අපි. දැන් හිටියත් අපි අන්කොන්ෂස්නස් එකෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇත්තම අන්කොන්ෂස්නස් කියන්නේ සබ්කොන්ෂස්නස් කියන්නේ. ඔව්. ඉතින් මේ ඇත්තම බුදුහාම දේශනා කරනවා සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤාය කියලා. සියලුම ධර්මතාවයන් දැනගන්නේ මනෝ විඥාන ධාතුයෙන් කියලා. ඒ කියන්නේ දැන් අපි මේ ඇසින් දැකලා චක්කු විඥානය පහළ නැහැ කියලා වචනේ කිව්වට චක්කු විඥානේ නෙවෙයි දැනගන්නේ අපි. ඒක දැනගනකොට මනෝ විඥාන ධාතුවට ගිහිල්ලා. මනස ඔක්කොම එහෙමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයේ මේවා